नमस्कार वेवा बुदुरुवनत समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दम्रुवनत समदा सदहं शरणयामि नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनत समदाति शरण शरणयामि පින්වත්නි අද පොසොන් 15ක පොහොය දවස මේ මහා භද්‍ර කල්පයේ 15 වූ ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒ ආකාරයෙන්ම අපට අද වැනි පොසොන් දවසක මිහිඳු මහරහතන් වහන්සේගෙන් තමයි අහන්න ලැබුණේ. එදා සිට අපට මේ බුදුරජුන්ගේ ධර්මය ලෝකයේ උත්තරීතර ප්‍රඥා නිධානය ලැබුණා. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඔබ දන්නවා. මේ ලෝක සත්වයාව සදාකාලිකවම සුවපත් කරනවා. මේ ලෝක සත්වයාට සසර ගැන කියා දෙනවා. සසරින් එතර වෙන ආකාරය කියා දෙනවා. මේකේ දුකක් තියෙනවා කියලා පෙන්වා දෙනවා. ඒකේ මිදෙන මාර්ගයත් පෙන්වා දෙනවා. හැබැයි මේ බුදුරජුන්ගේ ධර්මය ගැඹුරුයි. අවබෝධයට දුෂ්කරයි. සියුම්. ඒ නිසා තමයි මේ ජීවිතය අවබෝධ කිරීම නැමැති දෙය ලෝකයට පෙන්වා දෙන්න බුදු කෙනෙක් පහළ වෙන්න ඕනි. ලෝකේ අනිත් ප්‍රශ්න විසඳ ගන්න බුදු කෙනෙක් පහළ වෙන්න ඕන නැහැ. නමුත් මේ සසරේ ගමන් කරන ජීවිතය ඒ සසරෙන් එතර වෙන ආකාරයට සකස් කළ දෙන්න බුදු කෙනෙකුගේ ඥාණය අවශ්‍යයි. අද ඔබට අහන්න ලැබෙන්නේ එවැනි ගැඹුරු දුර්ලභ දේශනාවක්. මේ දේශනාව එදා බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී ඒ දේශනාව අහගෙන ඉවර වෙනකොට 69ක් නිකලිස් අරහත්වයට පත් වුණා. එතකොට අහගෙන ඉඳිද්දි මනුෂ්‍යයන් නිවන කරා ගෙනියන්නේ බුදුරජාණන් වහන්සේගේ හැකියාව ආශ්චර්යයි. මේ දේශනාව තියෙන්නේ සුත්ත නිපාතයේ. මේ දේශනාවේ නම ද්වයතානුපස්සනා සූත්‍රය. ද්වය කියලා කියන්නේ දෙක. එතකොට මෙතන කියන්නේ ආකාර දෙකකින් නුවණින් විමසන අයුරු. මොකද්ද මේ දේශනාවෙන් කියවෙන්නේ? ඔව්, දෙආකාරයකින් නුවණින් විමසන අයුරු. මේක හරි විසිතුරු දේශනාවක්. මේකේ හරි පුදුම දීර්ඝ විස්තරයක් තියෙනවා. ඉතින් කාල වේලා අනුව මම ඔබට මේ උතුම් දේශනාව තීරුම් කළ දෙන්න බලන්න. මොකද්ද මේ දේශනාවේ නම? ද්වයතානුපස්සනා සූත්‍රය. දෙආකාරයකින් නුවණින් මෙනෙහි කිරීම. මේ දේශනේ බුදුරජාණන් වහන්සේ වදාළේ සැවැත්නුවර පූර්වාරාමේදී. එදා පුන් පොහෝ දවසක්. පොහොය දවසේ බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා සමග එලිමහනේ වැඩ සිටියා. සදෑතිරෑයේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා සමග එලිමහනේ වැඩ සිටියා. ඒ වෙලාවේ ඒ භික්ෂුන් වහන්සේලා බොහොම නිශ්ශබ්දව භාවනා නියෝගීව සිටියේ. එතකොට උන්වහන්සේලාගේ සිත එහෙනම් ධර්ම අවබෝධයට ඕන ආකාරයට සැකසී තිබෙන වෙලාව. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව භික්ෂුන් වහන්සේලාට වදාලා. මහණෙනි යම් මේ කුසල් ධර්ම තියෙනවා ආර්ය ශ්‍රේෂ්ඨ වූ නීයානිකා නිවන කරා පමුණවන සම්බෝධි ගාමිනෝ අවබෝධය ඇති කරවන නිවන කරා පමුණවන අවබෝධය ඇති කරවන ඒ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ඔබට ඇති ප්‍රයෝජනීය මොකද්ද කියලා අනිත් අය ඇහුවොත් මේ නිවනක් අවබෝධ කරවන ආරි සත්‍ය අවබෝධ කරා ගෙනියන මේ ධර්මයේ ඇසීමෙන් ඇති ප්‍රයෝජනීය මොකද්ද කියලා ඇහුවොත් මෙහෙම උත්තර දෙන්න. ඒතර බුදුරජාන් වහන්සේ දේශනා කළේ මොකද ඒ කාලෙත් එහෙනම් මිනිස්සු ඉඳලා තියෙනවා මේ අවබෝධයක් ඇති කරන ධර්මෙන් ඇති ප්‍රයෝජනීය මොකද්ද කියලා අහන. ඉතින් ඒ වගේ මිනිස්සු ඇහුවොත් මෙන්න මෙහෙම උත්තර දෙන්න කිව්වා. යාව දේව ද්වේතානං ධම්මානං යථාභූත ඥානායාති. මේ අපි මේ ධර්මය අහන්නේ ද්‍යාකාරයක වූ ධර්මයක්. නියම විදිහට අවබෝධ කරගන්නයි. ද්‍යාකාරයක වූ ධර්මයක් නියම විදිහට අවබෝධ කරගන්නයි අපි මේ ධර්මය ශ්‍රවණය කරන්නේ කියලා උත්තර දෙන්න කිව්වා. කියලා ඒ මොකද්ද මේ ද්‍යාකාරයක ධර්මේ? ඉදං දුක්ඛං අයං දුක්ඛ සමුදයෝති අයමේකානුපස්සන. මේක තමයි දුක. මේක තමයි දුක හට ගැනීම කියන එක අවබෝධ කරීමේ එක ආකාරයක්. දැන් අවබෝධ කිරීමේ ආකාර කීයක් තියෙනවා? දෙආකාරයකින් අවබෝධ කරන දේ පිළිබඳ ඥාණය ගන්න තමයි අපි මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ. එතකොට මේ තමයි දුක, මේ තමයි දුකට හේතුව කියන එක නුවණින් විමසන්න තියෙන එක කොටසක්. අයං දුක්ඛ නිරෝධෝ අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අයං ද්විතියානුපස්සන. මේක තමයි දුකෙන් නිදහස් වීම, දුක්ඛ නිරෝධය. දුක්ඛ නිරෝධයට තියෙන මාර්ගය මේකයි කියලා නුවණින් මැනේ කිරීම ඊළඟ කොටසක්. එතකොට දැන් මේ දෙකට පිටිය මොකද්ද? චතුරාර්ය සත්‍යය. එතකොට බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය නුවණින් මැනෙහි කරන ආකාරයක් මේ පෙන්නන්නේ. කොහොමද දුක්ඛ නැමැති ආර්ය සත්‍ය නුවණින් මැනෙහි කරන්නේ? මේක තමයි දුක. ඊළඟට අයං දුක්ඛ සමුදයෝ. මේ තමයි දුකේ හට ගැනීම කියලා ඒක මෙනෙහි කිරීම එක කොටසක්. අන්න ඒකට තමයි කිව්වා අපි බණ අහන්නේ. ඒ කාරණේටයි බණ අසන්නේ. ඊළඟට මේ තමයි දුක නැතිවීම, නිරුද්ධ වීම. මේ දුක නිරුද්ධ වීමට මාර්ගයයි කියලා ඒ කාරණේ නුවණින් මෙනෙහි කරන තමයි බණ අහන්නේ. ඒතර බුදුරජාන් වහන්සේ දේශනා කරා මේ විදිහට මේ කොටස් දෙක වෙන් කරගෙන නුවණින් මෙනෙහි කළොත් අප්‍රමාදීව වීරියෙන් වෙන කිසි වැඩක් නැතුව ඒකම හැපිලා වාසය කළොත් ප්‍රතිඵල දෙකක් තියෙනවා කිව්වා. එක්ක මේ ජීවිතේ රහත් වෙනවා, එහෙම නැත්නම් අනාගාමී වෙනවා. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කරනවා. යේ දුක්ඛං නප්ප ජානಂತಿ අතෝ දුක්ඛස්ස සම්භවං යත්ථච සබ්බසෝ දුක්ඛං අසේසං උපරුජ්ජති තංච මග්ගං නජානಂತಿ දුක්ඛූප සමගාමිනං. යම්කිසි කෙනෙක් මේ දුක ගැන දන්නේ නැත්නම්, මේ දුක හට ගන්න ආකාරය දන්නේ නැත්නම්, දුක සම්පූර්ණයෙන්ම නිරුද්ධ වීම ගැන දන්නේ නැත්නම්, ඒ නිරුද්ධ වන්නා වූ මාර්ගය දන්නේ නැත්නම්, චේත විමුක්ති හීනාතේ අතෝ පඤ්ඤා විමුක්තිය. ඒ පිිරිස චේත විමුක්තියනොත් තොරයි, ප්‍රඥා විමුක්තියනොත් තොරයි. අභබ්බාතේ අන්ත කිරියා. ඒ පිිරිස දුක් කෙලවර කරන්න සුදුසෝ නොවේ. තේවේ ජාති ජරූපගා. ඒගොල්ලෝ ස්ථිරවම ආයාය ඉපදීම කරා ජරාව කරා යනවා. යේච දුක්ඛං පජානಂತಿ අතෝ දුක්ඛස්ස සම්භවං. යම්කිසි කෙනෙක් මේ දුක ගැන දන්නවනම්, මේ දුකේ හට ගැනීම ගැන දන්නවනම්, යම් යත්ථච සබ්බසෝ දුක්ඛං අසේසං උපරුජ්ජති. මේ දුක් සම්පූර්ණ නිරුද්ධ වෙන්නේ කොතනද කියලා දන්නවනම්, තංච මග්ගං පජානಂತಿ දුක්ඛූප සමගාමිනං. මේ දුක සදහටම සංසිඳෙන මාර්ගේ දන්නවනම් චේත විමුක්ති සම්පන්නා. එයයි චේත විමුක්තියෙන් යුක්තයි. අතෝ පඤ්ඤා විමුක්තිය. ඒ වගේම ප්‍රඥා යුක්තියට යුක්තයි. භබ්බාතේ අන්ත කිරියාය, ඒ පිරිස දුක් කෙලවර කරන්න සුදුසුයි. නතේ ජාති ජරූපක, ඒ පිරිස ඉපදින ජරාවට පත්වීමට යන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ එතනින් අදහස් කළේ මොකද්ද? චතුරාර්ය සත්‍ය කෙනෙක් හරියට අවබෝධ කළොත් ඒකෙනා ආයමත් ජරා මරණ සහිත ලෝකෙට යන්නේ නැහැ. එතකොට පින්වත්නි, දැන් අපි දන්නවා, අපි විස්තර වශයෙන් අහලා තියෙනවා දුක නම් වූ ආර්ය සත්‍ය ගැන. එතකොට බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කළා, මහණෙනි මේ දුක ආර්ය සත්‍ය බැහැර කළා කවුරුරි කෙනෙක් කියනවා නම් නෑ මේ වෙන දුකක් තියෙනවා කියලා, ඒක කවදාවත් දුකේ වෙන්නේ නෑ කියනවා. බුදුරජාණන් වහන්සේ මේ දුක ආර්ය සත්‍යයක් හැටියට පැනෙවුවා නම් ඒකම තමයි දුක. ඊළඟට දුක හටගන්න හේතුව හැටියට බුදුරජාණන් වහන්සේ බලන්නේ කුමක්ද? ත්‍රිවිධ තෘෂ්ණාව. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. බුදුරජාණන් වහන්සේ වදාළ කවුරුරි කෙනෙක් කියනවා නම් මේක අතහැරලා ලෝකේ කවුරුරි කෙනෙක් කියනෝ නම් මේ දුකට හේතු වෙන කාරණයක් කියලා, ඒක වෙන්න පුළුවන් එකක් නෙවෙයි කියලා. දුකට හේතුව තෘෂ්ණාවමයි. එතකොට මේ තෘෂ්ණාව ඉතුරු නැතුව නිරුද්ධ වීම තමයි නිවන කියන්නේ. එතකොට කවුරු හරි කෙනෙක් ඒ නිවන අතහැරලා වෙන නිවනක් පණවනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා නිරුද්ධ වීමේ මාර්ගය හැටියට ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ ආර්ය ස්ථාංගික මාර්ගය තමයි දුකින් එතරවන්නා වූ මාර්ගය. මේ මාර්ගය බැහැර කළා වෙන මාර්ගයක් පණවනා කියන එක ලෝකෙ කිසි දවසක වෙන්නේ නැහැ. මේ නිසා මේ පිළිබඳව අපිට ඉස්සෙල්ලාම කරන්න තියෙන මොකද්ද? පැහැදීමක් ඇති කරගන්න ඕනේ. මෙවැනි වූ ධර්මයක් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා තියෙනවා කියලා. එතකොට පින්වත්නි, මේ ධර්මයේ හරියට අවබෝධ කළොත් මොකද වෙන්නේ? මේකේ ප්‍රතිඵලෙත් කියලා තියෙනවා. මේ ජීවිතේදී අරහත් වෙනවා. එහෙම නැත්නම් අනාගාමී වෙනවා. ඉතින් ඒබඳු ආකාර වූ ධර්මයක් කෙරෙහි අපේ සිත අපි පහදවා ගත්තොත් අපි අග්‍ර වූ ධර්මයකට පැහැදුනා වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේකේ ලොකු විස්තරයක් තියෙනවා මේ දේශනාවේ. ඉතින් මම කාල වේලා පිටිමසාගෙන මම මේ විස්තරේ කියන්නේ. එතකොට අහන්න පුළුවන් කියනවා, එතකොට ඔය ක්‍රමේ විතරද තියෙන්නේ කියලා කවුරු හරි කෙනෙක්. එතකොට උත්තර දෙන්න කියනවා, නෑ මේ ක්‍රමේ විතරක් නෙමෙයි, තවත් ක්‍රම තියෙනවා. ඔන්න ඊළඟ ක්‍රමේ. දැන් මේකේ තියෙන්නේ ආකාර කීයකින් විමසබැලීමද? ආකාර දෙකකින්. යංකින්චි දුක්ඛං සම්භෝති සබ්බං උපදිපච්චයාති අයමේකානුපස්සන. මේ ලෝකේ යම් දුකක් හටගන්නවා නම් ඒ හටගන්නේ උපදිපච්චය. කුමක් නිසාද? උපදි කියලා කියන්නේ කෙලෙස් සහිතව කර්ම රැස් කිරීම. දැන් අපි ගත්තොත් අපි දැන් සිතෙන් මෙනෙහි කරනවා යම් කිසි දෙයක්. ඒක වචනෙන් කතා කරනවා යම් කිසි දෙයක්. ඒක කයින් යම් කිසි දෙයක් ක්‍රියා කරනවා. මේ හැම දෙයකටම කෙලෙස් සම්බන්ධ වෙනවා නම් ඒතකොට එතන මොකද්ද සිද්ධ වෙන්නේ? උපදි රැස් වීම. මොකද්ද රැස් වෙන්නේ? කෙලෙස් සහිත කර්ම. කෙලෙස් රහිත කර්ම නෙවෙයි. ඒතකොට කෙලෙස් සහිත කර්ම රැස් වීම තමයි දුකක් හටගන්න හේතුව. උපදීනං තේව අශේෂ විරාග නිරෝධා නත්ති දුක්ඛස්ස සම්භව. එතකොට කෙලෙස් සහිත කර්ම සම්පූර්ණයෙන් නැතුව ගියොත් නත්ති දුක්ඛස්ස සම්භව. දුකේ සම්භවයක් නැහැ කියනවා. දුක හටගන්නේ නැහැ කියනවා. ඒක කියනවා කල්පනා කරන්න තියෙන දෙවෙනි ක්‍රමය. එතකොට කෙලෙස් සහිත කර්ම නිසායි, කර්ම රැස්වෙන නිසායි මේ දුක හටගන්නේ කියලා මෙනෙහි කරන එක්කෙනා ඊරවස මෙනෙහි කරන්නේ කොහොමද? කෙලෙස් සහිත කර්ම රැස් වෙන්නේ නැත්තම් දුක හට ගන්න නෑනේ කියලා මෙනෙහි කරන්න කියනවා. හැබැයි ඒ විදිහට මෙනෙහි කළොත් එතකොටත් එයා එක්කෝ මේ ජීවිතේ අරහත් වෙනවා, එහෙම නැත්නම් අනාගාමී වෙනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ගාථා වලින් දේශනා කරනවා, උපදි නිධානා පභවಂತಿ දුක්ඛා. මේ දුක් උපදින්නේ උපදි නිසා. උපදි කිව්වේ කෙලෙස් සහිත කර්ම නිසා. ඒකේකි ලෝකස්මින් අනේක රූපා. අනේක ස්වරූපෙන් මේ දුක ලෝකේ තියෙනවා. යෝවේ අවිද්වා උපදින් කරෝති. මේ කෙලෙසයිද කර්ම කරන්නේ අවිද්‍යාව තියෙන කෙනා. ඒ කියන්නේ ආරි සත්‍ය අවබෝධ නොකරපු කෙනා. පුනප්පුනං දුක්ඛම පේටි මන්දු. ඒ මන්ද ප්‍රඥා කෙනා. ඒ කියන්නේ නුවණ නැති කෙනා ආය ආයමත් දුක කරා යනවා. තස්මා පජානං උපදින්න කෛරා. ඒ නිසා මේක අවබෝධ වෙන කෙනා කෙලෙස් සහිත කර්ම කරන්නේ. දුක්ඛස්ස ජාති පබවානුපස්සී. මේ දුක හටගන්න ඉපදීමත් එක්කයි කියලා දන්න කෙනා කෙලෙස් සහිත කර්ම කරන්න යන්නේ නැහැ කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ එතකොට දැන් දේශනා කළා. දැන් පළවෙනි එක ආර්ය සත්‍ය දෙකට බෙදලා බලන්න කිව්වා. දෙවෙනි එක මොකද්ද? උපදීනිසා දුක හට ගන්නවා, උපදීන විරුද්ධ වීමෙන් දුක නිරුද්ධ වීම. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන්ගෙන් අහනවා, එතකොට අනිත්‍ය ආයි තවත් ක්‍රම තියෙනවද කියලා එතකොට කියන්න කිව්වා. තවත් ක්‍රම තියෙනවා. දැන් ඔන්න තුන්වෙනි ක්‍රමය කියා දෙනවා. යංකින්චි දුක්ඛං සම්භෝති. යම් දුකක් හටගන්නවා නම් සබ්බං අවිජ්ජාපච්චයාති. ඒ සෑම දුකක්ම හටගන්නේ අවිද්‍යාව නිසා කියලා මෙනෙහි කරන්න කියනවා එක ක්‍රමයක්. අවිජ්ජායත්තේව අශේෂ විරාග නිරෝධහ නත්ති දුක්ඛස සම්භව. අවිද්‍යාව ඉතුරු නැතුව නිරුද්ධ වීමෙන් දුක හටගන්න නැතු යනවා කියලා මෙනෙහි කරන්න කියන එක දෙවෙනි ක්‍රමය කියනවා. එතකොට මෙතනදී අවිද්‍යාව කියලා අදහස් කළේ දුක්ඛේ අඥානං. දුක ගැන මෙලෝ හසරක් දන්නේ. දුක්ඛ සමුදේ අඥානං. දුක හටගන්න හේතු වෙන කරුණු ගැන දන්නේ. දුක්ඛ නිරෝධේ අඥානං. දුක්ඛ නිරුද්ධ වීම කියන්නේ නිවන බව දන්නේ නැහැ. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අඥානං. දුක නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බව දන්නේ නැහැ. මේ අවිද්‍යාව තමයි දුක උපද්දවන්නේ. ඒක පළවෙනි මෙනෙහි කරන විදිය. දෙවෙනි එක, ඒ අවිද්‍යාව ඉතිරි නැතුව නිරුද්ධ වුණොත්. අවිද්‍යාව ඉතිරි නැතුව නිරුද්ධ වෙන මොකද්ද වෙන්න ඕනේ? දුක්ඛේ ඥානං. දුක ගැන අවබෝධය ඇති වෙන්න ඕනේ. දුක්ඛ සමුදය ඥානං. දුක හටගන්නේ මෙහිමයි කියලා අවබෝධ වෙන්න ඕනේ. දුක්ඛ නිරෝධේ ඥානං. දුක නිරුද්ධ වීම මේකයි කියලා අවබෝධ වෙන්න ඕනේ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥානං. දුක නිරුද්ධ වීමේ ප්‍රතිපදාව කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා අවබෝධින්න ඕනේ. එතකොට මේ ආර්ය සත්‍ය සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන වශයෙන් අවබෝධ වුණොත් අවිද්‍යාව ඉතිරි නැතුව නිරුද්ධ වෙනවා. අවිද්‍යාව ඉතිරි නැතුව නිරුද්ධ වුණොත් දුක ඉවරයි. එතකොට ඒ විදිහට කල්පනා කිරීම ඒක දෙවෙනි පැත්ත කියනවා. එතන මේ විදිහට නෝණින් විමසුවොත් දෙයාකාරයකින් එක්ක යා මේ ජීවිතේ රහත් වෙනවා, එක්ක අනාගාමී වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ගාථාව දාලා ජාති මරණ සංසාරං යේ වජಂತಿ පුනප්පුණං ඉත්ත භවං යතා භවං අවිජ්ජායේව සාගති. මේ ලෝක සත්වයා යලි යලි ඉපදෙන මැරෙන සසරේ යලි යලිත් වැටෙනවා නම් මෙලවෙන් එලවට එලවෙන් මෙලවට යලි යලිත් යනවා නම් අවිජ්ජායේ සාගති. ඒ පාර කපන්නේ අවිද්‍යාවයි. අවිජ්ජා හයං මහා මෝහෝ. අවිද්‍යාවමයි මහා මෝහය. යේනිදං සංසිතං චිරං. ඒක තමයි බොහෝ කලක් තිස්සේ අපිත් එක්ක සැරිසරන්නේ. විජ්ජාගතා ච යේ සත්තා. නමුත් යම් කිසි සත්වේ අවිද්‍යාව ප්‍රහාණය කළ විද්‍යාවට පැමුණා නම් නාගච්ඡන්ති පුනබ්බවං. පුනර්භවේ කරා යන්නේ නැහැ කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කිවිනේ එකද? තුන්වෙනි එක. එතකොට අහනකොට තව අහයි කියනවා තවත් ක්‍රම තියෙනවද කියලා. එතකොට කියන්නේ කිව්වා තියෙනවා කියලා. යංකින්චි දුක්ඛං සම්භූති. යම් කිසි දුකක් හටගන්නවා නම් සබ්බං සංඛාර පච්චයාති. ඒ සියලු දුක් හටගන්නේ සංස්කාර නිසා කියලා නෝනින් මෙනෙහි කරන්න ඕනේ කියලා. සංඛාරාණං තේව අශේෂ විරාග නිරෝධා. ඒ සංස්කාරයන් ඉතිරි නැතුව නිරුද්ධ වුණොත් නත්ති දුක්ඛස සම්භවෝ. ඒ දුකේ හටගැනිල්ලක් නැහැ කියලා නෝනින් මෙනෙහි කරන්න කියලා. එතකොට මේ සංස්කාර තියෙන විවිධාකාර. පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර, ආනිඤ්ඤාභි සංස්කාර. මේ ත්‍රිවිධ සංස්කාර උපත කරා ගෙනිනවා. ඊළඟට තියෙනවා කාය සංස්කාර, වචී සංස්කාර, චීත සංස්කාර. මේ සංස්කාර උපත කරා පුද්ගලයෙකු ගෙනිනවා. එතකොට මේ සෑම සංස්කාරයක්ම හරියට දැක්කොත්, ඒ කියන්නේ මේ සංස්කාරයන් මේ අපේ සත්‍යාගයේ දුක හටගන්න උපදිනවා කියලා ඒක එක මෙනෙහි කරන ක්‍රමයක්. සංස්කාරයන් ඉතිරෙන තු නිරුද්ධ වීම තුලින් ආයා දුක නිදහස් වෙනවා කියන එක ඊළඟ ක්‍රමය කියනවා. මේ විදිහට යා දකින්නවා නම් යා එක්ක මේ ජීවිතේ ආරහත් වෙනවා, එහෙම නැත්නම් අනාගාමි වෙනවා. යංකින්ච දුක්ඛං සම්භෝති සබ්බං සංඛාරපත්‍ය. යම් දුකක් හටගන්නවා නම් ඒ ඔක්කොම සංස්කාර ප්‍රත්‍යයෙන්. සංඛාරාණ නිරෝධේන නත්ති දුක්ඛස් සම්භවෝ. සංස්කාර නිරුද්ධ වෙලා යෑමෙන් දුක නිරුද්ධ වී යනවා. ඒච මාදීනවන් ඥාත්වා දුක්ඛං සංඛාරපත්‍ය. මේ දුක හටගන්නේ සංස්කාර වලින් කියලා ආදීනවේ අවබෝධ කළොත්. සබ්බ සංඛාර සමතා. ඒ සියලු සංස්කාර සංසිඳෝලා. සඤ්ඤාය උපරෝධතා. සඤ්ඤාව මේ සංස්කාරයන් තුලින් සඤ්ඤාය උපරෝධතා. ඒ කියන්නේ සඤ්ඤාව කියන්නේ හඳුනා ගන්නවා. දැන් අවිද්‍යාව නිසා සඤ්ඤාව තියෙන්නේ අපේ විපරීත වෙලා. විපරීත කියන්නේ කණු පිට හැදලා අපිට සඤ්ඤාව තියෙන්නේ කොහොමද? අනිච්චේ නිච්ච සඤ්ඤා. අනිත්‍ය උදේ අපිට පේන්නේ නිට්ඨ දේ හැටියට. දුක්ඛේ සුඛ සඤ්ඤා. දුක් දේ අපිට පේන්නේ සැප වගේ. අනත්ත්‍ය අත් සංඥා. අනාත්මදී අපිට පේන්නේ ඔව් ස්ථිරව පවතිනා වූ දෙයක් වගේ. එතකොට අසුභී සුභ සංඥා. අසුභ උදී අපිට පේන්නේ සුභ වශයෙන්. මේ විපර්යාසයේ අපේ සංඥාව තුළ තියෙන තාක්කල් මේ අරුබුදේ තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මේ සංඥාව ආයේ හරිපැත්තට ගත්තාම ඒවන් දුක්ඛක්ඛය හෝතු. එතකොට මේ දුක්ඛය වෙනවා කියන්නේ. ඒවන් ඤත්වා යථාතතං. එහෙම තමයි කියනවා යථාර්ථය දකින්න ඕනේ. සම්මද්දසා වේදගුණෝ සම්මදඤ්ඤාය පණ්ඩිතා. එතකොට මනාකොට ඒ දකිනවා නම් ජීවිතයේ ඇත්ත දකිනවා නම් නුවණින් යුක්තව දකිනවා නම් අභිභුය්‍ය මාර් සංයෝගං. මාර් සේනාව සමග එක්වෙන රටාව මඩිනවා කියනවා. නාගච්ඡන්ති පුනබ්බවං. නැවත පුනර්භවයට යන්නේ නැහැ. ඒකෝර සාමාන්‍ය මේ ලෝකයාගේ ජීවිත රටාව තුළ තියෙන මොකක්ද? මාර සේනාවත් එක්ක එකතු වෙලා යන එකක්. ඒතර මේ එකතු වෙන රටාව මර්ධනය කරනවා කියනවා එයා මේ ධර්මයේ පිහිටලා. කොහොමද මේ දුක හටගන්නේ? සංස්කාර වලින්. මේ දුක නිරුද්ධවන්නේ සංස්කාර නිරෝධයෙන් කියලා. එතකොට යා දුකෙන් නිදහස් වෙනවා කියනවා. දැන් ඊතර කීවෙන ක්‍රමද කිව්වේ අපි? හතර. බුදුරජාණන් වහන්සේ වදාලා එතකොට අහන අය කියයි කිව්වා තවත් ක්‍රම තියනවාද කියලා. තියනවා කියන්න කිව්වා. යං කිංච දුක්ඛං සම්භෝති සබ්බං විඥාන පච්චයාති. යම් දුකක් හටගන්නවා නම් ඒ හැම දුකක්ම විඥානයේ නිසා කියලා. ඒක මෙනෙහි කරන එක ක්‍රමයක් කිව්වා. තව ක්‍රමයක් තියනවා කිව්වා. ඊළඟ ක්‍රමේ විඥානයේ ඉතිරෙනතු නිරුද්ධ වුණොත් දුක නිරුද්ධයි කියලා. ඔබ දන්නවා මේ බුදුරජාණන් වහන්සේ විඥානේ වදාලේ මොකක් හැටියටද? මායාවක් හැටියට. මේ මායාවක් වගේම මොකක්ද? ආහාරයක්. ආහාරයක් කියන්නේ මේ ජීවිත පැවැත්ම පවතිනද රුකුල් දෙන එකක්. දැන් අපි වතුර බොනවා, කෑම කනවා. මේක රුකුල් දෙන්නේ නැද්ද අපේ පැවැත්මට? ඒ වගේ මේ ජීවිත පැවැත්මට රුකුල් දෙනවා ඇසේ හටගන්න විඥානේ, කනේ හටගන්න විඥානේ, නාසි හට ගන්න විඥානේ, දිවි හට ගන්න විඥානේ, කය හට ගන්න විඥානේ, මනස හට ගන්න විඥානේ. එක දවසක් බුදුරජාණන් වහන්සේගෙන් පග්ගුණ කියන ස්වාමීන් වහන්සේ ඇහුවා භාග්‍යවතුන් වහන්සේ මේ විඥානේ ආහාරයක් වෙන්නේ කොහොමද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාළා විඥානේ ආහාරයක් වෙන්නේ නැවත උපතකට. ආයමත් උපදින්න අපිට සිද්ධ වෙන්නේ මොකද්ද? මේ භවයට අනුකූලව සකස්සිත විඥානේ චුත වෙන නිසානේ. එතකොට අපේ ජීවිත අවසානයේදී විඥානේ නිරුද්ධ වුණොත් පිරිනමම් පානවනේ. එතන මේ සත්‍ය පිරිනමම් පාන්නේ නැත්තේ මොකද? ඔව් මේ භවපවත්පට අනුකූල සකස්සිත විඥානය චුත වෙනකටම භවපත්‍යා ජාති. භවයේ හේතුවෙන් උපදිනවා. මොකද්ද උපදින්නේ? විඥානේ ක්‍රියාකාරීත්වය. එතන ඉපදිච්ච ගමන් එතන නාම රූප තියෙනවානේ. එතන බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ විදිහට තමයි මේ දුක හටගන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ විඥාන ගැන උපමාවක් දේශනා කළා. විඥානේ බීජයක් වගේ කිව්වා. දැන් එතකොට අපේ ඇස කන නාසය දිවකය මනස කියන මේ හය හටගන්න විඥානේ මොකක් වගේද? බීජයක ක්‍රියාකාරීත්වය මේකේ තියෙන්නේ. රූපය අල්ලගෙන, මිදීම අල්ලගෙන, සංඥාව අල්ලගෙන, සංස්කාර අල්ලගෙන මේ විඥානේ පෝෂණය වෙනවා. ඉතින් මේ නිසා තමයි අපිට දුකෙන් එතර වෙන්න බැරුව ඉන්නේ. එතර මේ විඥානේ ඉතිරි නැතුව නිරුද්ධ වෙනවා නිවන් අවබෝධ කළොත්. විඥානේ ක්‍රියාකාරීත්වය නිරුද්ධ වෙලා යනවා. බීජය මැරිලා යනවා. එතකොට මොකද වෙන්නේ? පිරිනවම් පානවානේ. ආයි ඉපදින්නේ ඉපදීමේ නිදහස් වෙනවා. එතර බුදුරජාණන් වහන්සේ වදාලා ඒ විදිහට මෙනෙහි කිරීම දෙවෙනි ක්‍රමයේ කිව්වා. ඒත මාදී නවඤ්ඤත්වා දුක්ඛං විඥාන පච්චය. එතකොට මේ විඥානය නිසා දුක හටගන්නවා කියලා මේ විඥානේ ආදීනව දකින්න පුළුවන් නම් දැක්කනම් විඥානූපසමා බික්ඛු නිච්ඡාතෝ පරිනිබ්බුතෝ තෘෂ්ණා රහිත වූ විඥානේ සංසිඳවාගත් භික්ෂුව පිරිනවම් පානවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ යන් කියවෙන ක්‍රමයේ කිව්වේ පස්වෙනි ක්‍රමයේ. ඒ භික්ෂුන් වහන්සේලාගෙන් අහුවා. එතකොට මෙනි අහයි කිව්වා තව ක්‍රම තියෙනවද මේ දුක අවබෝධ කරන තව දෙආකාරකින් මෙනෙහි කරන තව ක්‍රම තියෙනවද තියෙනවා කියන්න කිව්වා. යං කිංචි දුක්ඛං සම්භෝති සබ්බං පස්ස පච්චය. මේ යම් දුකක් තියෙනවා නම් ඒ දුක ඒ සෑම දුකක්ම තියෙන්නේ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් කියලා. ඒ කිව්වේ ඇහැ රූපයයි විඥානයයි එකතු වීමෙන් තමයි මේ දුක හටගන්නේ. කනයි ශබ්දයයි විඥානයයි එකතු වීමෙන් මේ දුක හටගන්නේ. නාසයයි ගඳ සුවඳයි විඥානයයි එකතු වීමෙන් දුක හටගන්නේ. දිවයි රසයයි විඥානයයි එකතු වීමෙන් දුක හටගන්නේ. කයයි පහසයි විඥානයයි එකතු වීමෙන් දුක හටගන්නේ. මනසයි අරමුණුයි විඥානයයි එකතු වීමෙන් දුක හටගන්නේ කියලා මේ ස්පර්ශයෙන් දුක හටගන්නවා කියලා මෙනෙහි කිරීම එක ක්‍රමයක් කිව්වා. ඊළඟට ස්පර්ශය ඉතුරු නැතුව නිරුද්ධ වීමෙන් දුක නිරුද්ධ වෙනවා කියන කාරණේ ඊළඟ ක්‍රමයේ කිව්වා. ඒක මෙනෙහි කිරීම. දැන් අපිට තේරෙනවනේ නේ දැන් අපි මේ ලෝකේ ලෝක සත්‍ය යමෙක් දුකක් අනුභව කරනවා නම් ඒ සෑම දුකක්ම ස්පර්ශයෙන්. මොකද මේ ඇහි ස්පර්ශයක් හටගන්නේ නැත්නම් කනේ ස්පර්ශයක් හටගන්නේ නැත්නම් නාසයේ ස්පර්ශයක් හටගන්නේ නැත්නම් දිවේ ස්පර්ශයක් හටගන්නේ නැත්නම් කයේ ස්පර්ශයක් හටගන්නේ නැත්නම් මානසික ස්පර්ශයක් නැත්නම් අපි මේ මොකක්වත් දන්නවද? නැහනේ. දුකක් කියන එකක් එහෙන ලෝකේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා තේසං පස්ස පරේතාලං මේ ස්පර්ශයට යට වෙලා ඉන්න සත්වයා භවසූතානුසාරිතං භවේ නැමති සැඩපහරේ ගහගෙන යන සත්වයා කුම්මග්ග පටිපන්නානං වැරදි මාර්ගයක බැසගත්තු සත්වයා ආරා සංයෝජනක්කයෝ කෙලිස් නසනවා කියන කාරණේ බොහොම ඈත කිව්වා. ඒක ළඟ තියෙන එකක් නෙමෙයි කිව්වා. යේච පස්සම් පරිඥාය. නමුත් යම් කිසි කෙනෙක් මේ ස්පර්ශේ පරිඥාය කිව්වේ පිරිසිඳ දැක්කොත් ඒ ආකාරයෙන්ම අවබෝධ කළොත් අඥාය උපසමේ රතා ඒ අවබෝධය තුල ඇති කරන්නා වූ සංසිඳීමට යොමු වෙලා හිටියොත් තේවේ පස්සාභි සමයා ස්පර්ශයේ අවබෝධ කරන ඒ අය නිච්ඡාතා පරිනිබ්බුතා තෘෂ්ණා රහිතව පිරිනිවන් පානවා. ඒ කිවෙන එකද අපි කිව්වේ 6. එතකොට බුදුරජාන් වහන්සේ වදාළා එතකොට මහණෙනි අහවි තවත් ක්‍රම තියෙනවාද කියලා. එතකොට කියන්න තව ක්‍රම තියෙනවාය. යංකින්චි දුක්ඛං සම්භෝති යම්කිසි දුකක් හටගන්නවා නම් සබ්බං වේදනාපච්චයාති. ඒ සෑම දුකක්ම විඳීම නිසා හටගන්නවා කියලා කියන්න කිව්වා. එතකොට ඒ කල්පනා කරන එක ක්‍රමයක් කිව්වා. මොකද්ද යම්කිසි දුකක් තියෙනවා නම් ඒක විඳීම නිසා හටගන්න දුකක් කියලා තේරුම් ගන්න ඕනේ කිව්වා. නුවණින් විමසන්න ඕනේ කිව්වා. ඊළඟට ඒ විඳීම ඉතිරි නැතුව නිරුද්ධ වීමෙන් දුක නිරුද්ධ වෙලා යනවා. ඒ විදිහට ඊළඟ පැත්ත නුවණින් මෙනෙහි කරන්න ඕනේ කිව්වා. හැබැයි ඒ විදිහට ඒගොල්ලෝ මෙනෙහි කළොත් එක්ක රහත් වෙනවා. එහෙම නැත්නම් අනාගාමී වෙනවා. සුඛං වා යදිවා දුක්ඛං අදුක්ඛම සුඛං සහ අජ්ජත්තං වා බහිද්ධාවා යං කිංචි යත්ති වේදිතං සැපක් වේවා දුකක් වේවා දුක් සැප රහිත බවක් වේවා ආධ්‍යාත්ම වේවා බාහිර වේවා යම් කිසි විඳීමක් ඇද්ද ඒවන් දුක්ඛන්ති ඤත්වාන. මේක තමයි දුක හට ගන්න හේතු වෙච්ච කාරණාව කියලා දැනගෙන මෝස ධම්මං මේක අර්ථ රහිත හිස් දෙයක් කියලා දැනගෙන පලෝකිතං නැසී වෙනසි යන දෙයක් කියලා දැනගෙන පුස්ස පුස්ස වයම් පස්සං ඒවං තත්ත විජානති. මේ ඔක්කොම මේ ස්පර්ශයේ ඇති වෙනකට විඳීම ඇති වෙනවා, ස්පර්ශේ නැති වෙනකට විඳීම නැති වෙනවා කියලා දන්නවා නම් වේදනා නම් කයාබික් වේදනාව කෙරේ තෘෂ්ණාව ක්ෂය කරගන්න භික්ෂුව තෘෂ්ණා රහිතව පිරිනුවම් පානවා. නැසෙන වෙනසෙන හිස් දෙයක් ලෙස නුවණ යොදවා හැඳින මේ දුක පහස ලැබ ලැබ නැසෙන හැටි දැක එහි සැබෑ තතු හොඳින් දැනගෙන විඳින හැමදේ නිමා කරගත් සියලු තණ්හා නිවාගත් ශ්‍රමණ තෙම පිරිනිවි යන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඊළඟට ආයි කිව්වා තව මොකද්ද තියෙන ක්‍රමය කියලා. තව එකක් තියෙනවා කියලා කියන්න කිව්වා. යංකින්චි දුක්ඛං සම්භූති, යම්කිසි දුකක් මේ ලෝකේ හට ගන්නවා නම් සබ්බං තණ්හා පච්චයාති. මේ ලෝකේ දුකක් හට ගන්නවා නම් ඒ දුකට හේතුව තණ්හාවයි කියලා. මේක කිව්ව මට මතක් වුණේ මේ පසුගිය දවස්වල මේ මම දැක්ක තියෙනවා අර වෙබ්සයිට් එකක දාලා ප්‍රභාකරන්ගේ මරණය ගැන එයාගේ ප්‍රකාශයක්. එයා ප්‍රකාශ කරලා තියෙන මේ ලෝකේ සියලුම අරගල් වලට මුල තණ්හාවයි කියලා. ඉතින් ඒක උපුටා දක්වලා සුදු මහත්තය කියනවා මෙයාට මේක තීරිච්ච එක ලොකු දෙයක් කියලා. ඒ කියන්නේ සියලු අරගල් වලට ලෝකේ මුල මොකද්ද? තෘෂ්ණාවමයි. ආධ්‍යාත්ම අරගලයක් වේවා, බාහිර අරගලයක් වේවා, ඒ සෑම අරගලයකටම මුල තෘෂ්ණාවයි. එතකොට මේ තෘෂ්ණාවට බුදුරජාණන් වහන්සේ විවිධාකාර නම් දාලා තිනවා. උන්වහන්සේ එකතැනක දේශනා කරනවා මේක මෝහද වගේ කියනවා. ඒ කියන්නේ මේක කවදාවත් මෝහද කවදාවත් පිරෙන්නේ නැහැ. ඒ වගේ අපේ හිතේ තියෙන තෘෂ්ණාව කවදාවත් ඉවර වෙන්නේ විඳලා ඉවර වෙන තෘෂ්ණාවක් නෙවෙයි තියෙන්නේ. අවබෝධ කරලා නම් තෘෂ්ණාව ඉවර වෙනවා. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ එක තැනක දේශනා කරන්නේ මේ තෘෂ්ණාව වේලලා දාන්න කියනවා. තෘෂ්ණාව නැමති ගංගාව සැඩපහර වියලා දමන්න කියනවා සතර සතිපට්ඨානෙ. එතකොට මේ තෘෂ්ණාව ප්‍රහාණය කරන මාර්ගයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට මේ මාර්ගය තුල තමයි තෘෂ්ණාව ප්‍රහාණය කරන්න පුළුවන් උනේ. ඊළඟට උන්වහන්සේ මේක හරි ලස්සනට දේශනා කරනවා. ඒ තෘෂ්ණාව නිරුද්ධ වීමෙන් මේ දුක නිරුද්ධ වෙනවා කියලා මෙනෙහි කිරීම මේකේ දෙවෙනි ක්‍රමයයි. තණ්හා ဒුතියෝ පුරිසෝ දීඝමද්දාන සංසාරං. අපි ඔක්කොම මේ සංසාරේ දීර්ඝ කාලයක් තිස්සේ මේ සරිසරා යන්නේ තනිව නෙවෙයි කියනවා. දෙවෙනි එක කියනවා. අපේ සහායකයා කවුද? තෘෂ්ණාව කියනවා. තණ්හා ဒුතියෝ පුරිසෝ, තණ්හාව දෙවෙනි පුරුෂයා කරගෙනයි මේ සසරේ බොහෝ කාලයක් තිස්සේ යන්නේ. ඉත්ත භාවඤ්ඤතා භාවං සංසාරං නාතිවත්ති, මෙලවින් පරලොවට මේ අපායෙන් ඊ අපායට, මේ ලෝකෙන් ඒ ලෝකෙට සැරිසරා යන්නේ මේ සත්වයා තෘෂ්ණාවත් සමගයි. මේක ඉක්මෝ යන්න පුළුවන් කමක් නැහැ කියනවා. ඒත මාදී නවඤ්ඤත්වා තණ්හා දුක්ඛස්ස සම්භවං. මේ දුකේ සම්භවය ඇති කරන්නේ, දුක උපද්දවන්නේ තෘෂ්ණාව කියලා මේ තෘෂ්ණාවේ ආදීනවය අවබෝධ කරනවා නම් වීත තන්නෝ තෘෂ්ණා රහිතව අනාදානෝ ග්‍රහණය වෙන්නේ නැතුව සතෝ බික්කු පරිබ්බජේ, එයා ඒ බික්සු සිහියෙන් හැසිරෙනවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කළා. ඊළඟට අහනවා මහණෙනි, එතකොට ආයි අනිත් අය දැන් මේ කිවෙන එකද කිව්වේ? අටවෙනි එක. අහයි කිව්වා තවත් ක්‍රම තියෙනවාද කියලා. තවත් ක්‍රම තියෙනවායි කියන්න කිව්වා. යංකින්චි දුක්ඛං සම්භෝති සබ්බං උපාදාන පත්‍යාති. යම් දුකක් තියෙනවා නම් හටගන්න ඒ සෑම දුකක්ම උපාදාන ප්‍රත්‍යයෙන් හටගන්නවා කියලා නුවණින් මෙනෙහි කිරීම එක ක්‍රමයක් කිව්වා. උපාදාන කියන්නේ මොකද්ද? යම්කිසි දෙයකට ග්‍රහණය වීම, යම්කිසි දෙයකට අහුවීම. යම්කිසි දෙයකට අහු වුණාට පස්සේ අපිට ඒකෙන් ගැලවෙන්න බෑ. දැන් අපි අහු වෙලා ඉන්නවා රූපෙට. එතකොට අපි රූපෙන් ගැලවෙන්න බෑ. අපි අහු වෙලා ඉන්නවා විඳීමට. එතකොට විඳීමෙන් ගැලවෙන්න බෑ. අපි අහු වෙලා ඉන්නවා සංඥාවට. එතකොට සංඥාවෙන් ගැලවෙන්නත් බෑ. අපි අහු වෙලා ඉන්නවා සංස්කාරවලට. එතකොට සංස්කාරෙන් ගැලවෙන්නත් බෑ. අපි අහු වෙලා ඉන්නවා විඥාණයට. ගැලවෙන්නත් බෑ. එතකොට අහු වෙලා නම් ඉන්නේ, ගැලවෙන්න බැරි නම් අපිට තියෙන එතනම දැඟලිලා නේද? එතකොට මේ උපාදාන බුදුරජාණන් වහන්සේ දේශනා කළ හතර ආකාරක වෙනවනේ. ඔව්, එක්ක රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයට අහු වෙනවා. අවුනට පස්සේ එකකින් ගැලවෙන්න බෑ. ඒ මොකද්ද? කාම උපාදාන. එහෙම නැත්නම් ditthi උපාදාන. මොනවා හරි මතයකට අහු වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒකින් ගැලවෙන්නත් බෑ. ඊට පස්සේ ඔව්, දැන් මිනිස්සු ගොඩාක් කාමේ නිසා ගහ ගන්නවා. කාම නිසා ගහ ගන්නෑ නේද? ගහ ගන්නවා, අඬදබර කර ගන්නවා, රණ්ඩු සරවල හදා ගන්නවා, වෛර බැඳ ගන්නවා කාමේ නිසා. දෘෂ්ටි නිසා. දෘෂ්ටි නිසාත් කර ගන්න. දැන් අපි ගත්තොත් ඔය බිල්ලා අඬලා ගහ ගන්නේ දෘෂ්ටි නිසානේ. දෘෂ්ටි නිසාත් ගහ ගන්නවා. එතකොට සීලබ්බත පරාමාස නිසාත් ගහ ගන්නවා. කාමෝපාදාන, ditthිපාදාන, සීලබ්බත උපාදාන, ආත්මවාද උපාදාන. මමේ මාගේ ආත්මය කියලා අහු වෙලා ඉන්නවා. එතකොට මේ අහුවෙච්ච දේවල් වලට තමයි මිනිස්සු ගහගන්නේ උපාදාන. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ උපාදාන හේතුවෙන් දුක හටගන්න. දුක හටගන්නවා නම් උපාදාන හේතුවෙන් දුක නිරුද්ධ වෙන්නේ. උපාදාන ඉතිරි නැතුව නිරුද්ධ වීමෙන් දුක නිරුද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා උපාදාන පත්‍ය භව භවයක්. ඒ කියන්නේ උපදින්න පරිසරයක් හදලා දෙන්නේ උපාදාන. භූතෝ දුක්ඛ නිගච්ඡති. ඒ භවය තුල උපන් සත්‍ය දුක කරා යනවා. ජාතස්ස මරණං හෝති. උපන් සත්‍යයට මරණයයි තියෙන්නේ. ඒසෝ දුක්ඛස සම්භවෝ. මෙයි දුකි හට ගැනීම. තස්මා උපාදානක්ඛය. ඒ නිසා උපාදාන ක්ෂේවීමෙන් සම්මදඤ්ඤාය පණ්ඩිතා. නුවණින් අවබෝධ කරගන්න නැනවත්තු. ජාති ක්ෂයං අභිඤ්ඤාය. ඉපදීම ක්ෂේවන තන අවබෝධ කරගෙන නාගච්ඡන්ති පුනබ්බවං. ආයායමත් ඉපදීම කරා යන්නේ නැහැ කියනවා. එහෙනම් මේකෙන් අපිට පේනවා මේ බුද්ධ දේශනාවල් දිහා බලද්දී එක දෙයක්. ඒ තමයි හැමතැනම මේ ඉපදීම තමයි දුක කියන එක නැවත නැවත ඉස්මතු කර කර දෙනවා. අපි හිතාගෙන ඉන්නේ ඉපදීම තමයි ඕනේ කියලා. සැප කියලා. දැන් මේකට හොඳ ලස්සන උත්තරයක් මේ දේශනේ අන්තිමට තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. දැන් මේ කිව්වේ කීවෙනි කොටසද? 9. ඊට පස්සේ තව ක්‍රම තියෙනවද කියලා ඇහුවොත් කියන්නේ කිව්ව තවත් ක්‍රමයක් තියෙනවා කියලා. යංකින්ච දුක්ඛං සම්භෝති සබ්බං ආරම්භ පත්‍ය. යම් දුකක් තියෙනවා නම් ඒක කාම රැස්කිරීම පටන් ගැනීම මතයි කියනවා තියෙන්නේ. ආරම්භ කිව්ව මොකද්ද? පටන් ගැනීම. මොකක් පටන් ගැනීමද? කාම රැස්කිරිල්ල පටන් ගැනීම මතයි කියන මේ ඔක්කොම දුක් තියෙන්නේ. ආරම්භණං තේව අශේෂ විරාග නිරෝධා. මේ කාම රැස්කිරිල්ල පටන් ගැනීම ඉතුරු නැතුව නිරුද්ධ කළොත් නැති දුක්ඛස සම්භවෝ. දුකේ සම්භවයක් නැත. ඒත මාදීනවං ඤත්වා දුක්ඛං ආරම්භපත්‍ය. මේ කර්ම රැස්කිරීම නිසායි දුක තියෙන්නේ කියලා ඒ කර්ම රැස්කිරීමේ ආදීනව දැක්කොත්. සබ්බාරම්භං පටිනිසජ්ජේ. මේ පටන් ගන්න සෑම කර්මයක්ම අත්හැරලා දාලා අනාරම්භ විමුක්තිය, කර්ම රහිත නිදහස් වෙනවා නම්. උච්චින්න භවතන්නස්ස. මේ භව තෘෂ්ණාව මුලින් උදුරලා දානවා නම්. සාන්ත චිත්තස්ස බික්ඛුනෝ. මේ සාන්ත සිත්ත්‍යති භික්ෂුවගේ වීත තන්නෝ. තෘෂ්ණා රහිත නිසා. ජාති සංසාරෝ නැති තස්ස පුනබව. ඉපදින සංසාරයේ පුනර්භවය ඔහුට නැහැ. දැන් මේ කිව්වේ එකද? 10 එක. ඊට පස්සේ තව ක්‍රම තියෙනවද කියලා අහුවොත් කියන්නේ කිව්ව මේක. යංකින්ච දුක්ඛං සම්භෝති සබ්බං ආහාර පත්‍ය. යම් දුකක් තියෙනවා නම් ඒ සෑම දුකක්ම තියෙන්නේ ආහාර ප්‍රත්‍යයෙන්. මොනවාද ආහාර? ඔව්, කබලින් කාර ආහාර. එක ආහාර හතරක් තියෙනනේ. කබලින් කාර ආහාර එක. ස්පර්ශ ආහාර දෙක. මනෝ සංචේතන ආහාර 3. විඥාන ආහාර 4. මේ උපන් සත්වයා සතර පැවැත්ම පිණිස රැගෙන යන්න, ඒ කියන්නේ දුක කරා රැගෙන යන්න උදව් කරන ඔය ආහාර හතර. ඒ විදිහට මෙනෙහි කිරීම එකක් කිව්වා. එක ක්‍රමයක් කිව්වා. අනිත් ක්‍රමේ ආහාර නිරුද්ධ වීමෙන් දුක නිරුද්ධ වෙනවා කියලා මෙනෙහි කිරීම කිව්වා. ඒතම ආදීනව ඤත්වා මේ විදිහට ආදීනව මෙනෙහි කරලා දුක්ඛං ආහාර පත්‍යා මේ දුක ආහාර ප්‍රත්‍යයෙන් කියලා සබ්බාහාරං පරිඥාය සියලු ආහාර පිරිසිඳ අවබෝධ කරලා සබ්බාහාර අනිසිතෝ සියලු ආහාරයන්ට එකතු නොවි හිටියොත් ආරෝග්‍යං සම්මදඤ්ඤාය ආසවානං පරික්කය ආශ්‍රයං ක්ෂේකොට නිවනම ආරෝග්‍ය බව දැනගෙන සංඛාය සේවී ධම්මට්ඨෝ නුවණින් සලකලම ඒ ආහාර සේවනය කරන ධර්මයේ පිටපු කෙනා සංඛං නොපේති වේදගූති සසරින් ඈතර වෙච්ච කෙනා වෙන කිසිම උපතක් කරන්න යන්නේ නැහැ කියනවා. ඊළඟට දැන් කිවෙනකද කිවේ 11 වෙනි එක 11 තව ක්‍රමයක් තියෙනවද කියලා අහුවම බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නා මහණේ කියන්න කියනවා තව ක්‍රමයක් තියෙනවා යංකින්චි දුක්ඛං සම්භෝති යම්කිසි දුකක් හටගන්නවා නම් සබ්බං ඉංජිත පච්චය ඉංජිත කියලා කියන්නේ මේ සෙලවීම චලනය සංසිඳීම නෙමෙයි අවිස්සීම දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සාමාන්‍ය මිනිස්සයා ගැන තියෙන්නේ කොහොමද මේ මනුෂ්‍යයා අපේක්ෂා සහිත හැමතිස්සෙම ඉන්නේ වතුරෙන් ගොඩට ගත්තු මාළුවෙක් වගේ කියනවා. හැමතිස්සෙම ඉන්නේ කොහොමද? මාළුව වතුරෙන් ගොඩට ගත්තාම ඉන්නේ පහසු වෙන්ද? නෑනේ. අමාරුවෙන් ඉන්නේ. එතකොට ඒ පහසුරපත් තන්නේ මක් වුණාමද? වතුර දුන්නම. ඒ වගේ අපිට අවශ්‍යතාවය ලැබෙනකන් අපි ඉන්නේ අපහසු වෙමින්. එතකොට ඒක අවශ්‍යතාවය ලැබුණා කියන්නේ ආයි මාළුව වතුරට දෑවා. ඊට පස්සේ ආයි වතුරින් ඒ වතුරෙන් මාළුව ඇඳලා ආයි උඩට එනවා. ඊටසයි ආයි වතුරට දාන්න ඕනේ මේ වගේ තමයි කියන අපිට එකක් ලැබෙනකන් අපි අපහසුයෙන් ඉන්නවා ඊළඟ ලැබුණා පස්සේ ඊළඟ එක ලැබෙනකන් අපහසුයෙන් ඉන්නවා මේකට තමයි ඉංජිත කියන්නේ ඒ කියන්නේ අපහසුයෙන් ඉන්න එක චලනේ මේක තමයි කියන දුක හට ගන්න හේතු වෙන්නේ දැන් සමහර විට සමහර අම්මලා ඉන්නවා අනේ මට ආයෙමත් මරණ ආසන්න මොහොතේ මේ අවුරුදු ගානක එකට ළමයි එක ඉඳලා හිතනවා ආයෙමත් අනේ මට ආයෙමත් මේ ළමයිවම දකින්න ඕනේ. අනේ මේ ළමයිව හම්බෙන්න ඕනේ. දැන් මෙන්න අපහසුයෙන් ඉන්නවා දැන්. ඒක ලබා ගන්න. එතන මරණසන්න මොහොතේ. එතන මේ අපහසුයට මොකද වෙන්නේ යා? සමහරට යා ඒකෙන් දුගතියට යන්නේ පාරක් හැදෙනවා. ඉතින් මේ වගේ අපිට හිතා ගන්න බෑ. මනසේ තියෙන මේ අපහසුව අපි එක එක දේවල් කරා අරගෙන යනවා. බුදුරජාණන් වහන්සේ උදල් අන්නේ අපහසු ගතිය සම්පූර්ණයෙන්ම නැති කරලා දැම්මොත් දුකේ හට ගැනීම නැහැ කියලා. මේ අපහසු ගතිය සම්පූර්ණයෙන්ම නැති වෙච්ච පිරිස කවුද? රහතන් වහන්සේලාට කිසිම අපහසුවක් නැහැ නේ. බලන්න මේ බුද්ධ කාලේ උන්වහන්සේලාගේ චරිත දිහා බඩගින්න ප්‍රශ්නයක් නෙමෙයි. පිපාසි ප්‍රශ්නයක් නෙමෙයි. අවුව ප්‍රශ්නයක් නෙමෙයි. වැස්ස පස්ස ඒ කිසි දෙයක් ඒ තමන්ගේ ජීවිතේට අපහසුවක් නෙමෙයි. කල්පනා කරන්න අනේ මම අද වැළඳුවේ නැහැ හෙට හම්බුවේ දන්නේ ඊයේ හරි නිින්දක් නැහැ හෙටවත් නිදා ගන්න පුළුවන් වෙයිද නැහැ මේ වගේ හරි කෑමක් නැහැ දවස් ගානකින් නැවෙ නැහැ ආයි නාන හම්බෙයිද මෙහෙම කල්පනාවක් නැහැ අපහසුාවක් නැහැ දැන් බලන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල පුද්ගලයන් නිකලෙස් වුණාම කොච්චර සංසිඳීමක් ඇද්ද අපිට ඡායා මාත්‍රකින්වත් ඒක තේරුම් ගන්න විදියක් නැහැ කොච්චර සංසිඳීමක් ඇද්ද අර ඒක තැනක තියෙනවනේ මේ සමහර අවස්ථාවල තියෙන මේ සමහර ස්වාමීන් වහන්සේලා අර ධම්මපදයේ තියෙන හොඳ කතා මේ අර චූල කාල මහ කාල කියලා දෙන්නේ පැවිදි වුණා. පැවිදි වුණාට පස්සේ දැන් චූල කාල පැවිදි වෙලා ඉතින් ඔහේ ඉතින් හිටිය වරදලා. හැබැයි මහ කාල ස්වාමීන් වහන්සේ මහන්සි වෙලා ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රගුණ කළා නිකලෙස් වුණා. ඉතින් මේගොල්ලෝ පැවිදි වුණේ gederin කැමැත්තෙන් නෙවෙයි. ඊට පස්සේ උන්න චූල කාල ස්වාමීන් වහන්සේ චාරිකා වඩිද්දි මොකද උනේ හිතුණා ගෙදරට යන්න. චාරිකාව වැඩිය. වඩනකට උන්න ගෙදරට ආරංචි වුණා. අත් ගෙදරට කිව්වන්න උඹලගේ මේ ස්වාමිවරු උන්න දැන් සිවුරු දාගෙන ඕන් චාරිකාව යනවා කියලා. ආ එහෙනම් අපි ආරාධනා කරමුකෝ ගෙදරට. උන්න ගිහ එතකොට පැරණි බිරිඳ ගිල් ආරාධනා කළා ස්වාමීනි හෙට දානෙට වඩින්න කිව්වා. ගියා. දානෙ වැළඳුවා. වන්දර පිටත් වෙන එහෙනම් උපාසිකාව යන් අපි පිටත් නා යයිවිලි බෑ කිව්වා. කියලා සරම දුන්න අතට. මේන් කිව්ව සරම මෙච්චරකල් අපි ඔහිව අල්ලගන්න බැරුව හිටියේ ඔහෙට වෙච්ච දෙයක් හොයාගන්න බැරුව හිටියා දැන් බෑ කිව්වා ඒව්වා තාර හිතේ තිබුණ නැත්තම් ඇවිස්සෙන ගතියක් එයාව රඳවන්න බෑ ඊර්වසේ ඒ උපාසිකාවර මොකද කළේ සිවුර ඇදලා පත්තකට දැවවා දැන් ඉතින් මේක අඳ ගන්නකෝ ඉතින් ආයෙ ගෙදර වැඩ පටන් ගත්තා ඊට පස්සේ ඒක ආරංචි වෙන අයියාගෙන උනට මහා කාල. අපි එක්කිනාවත් ගෙන්න ගන්න ඕනේ. ඒතර ආරංචි තමයි මහා කාල ස්වාමීන් වහන්සේට ආරංචි වුණා මල්ලි ගෙදර ගියා වෙච්ච දෙයක් නැහැ කියලා. ඊට පස්සේ මහා කාල ස්වාමීන් වහන්සේ ඒ ගමට පිටිසිගා වැඩි වුණ ආරංචි වුණා අන්න ඇවිල්ලා ඉනවා කිව්වා. ගමේ පිටින් පාති වඩිනවා කිව්වා. ආරාධනා කළා වඩින්න කියලා. ඉතින් ගෙදරට වැඩියා. අර වගේම දානි පූජා කළා කිව්වා දැන් වඩින්න ලෑස්ති වෙනවා. හා හා ඒව කොහෙද කිව්වද දැක්කද කිව්වා මල්ලි දැන් අපි ගත්තා. ඔහෙටත් ඕක තමයි කිව්වා. කියලා තරම් ලෑස්ති කරගන්නකොට ස්වාමීන් වහන්සේට මොකද වුනේ? බලන් ඉඳිද්දි උඩට වැඩියා. වහලේ උඩින්ම ගියා. එතකොට මේ හැලහැප්පිලි නැති ඇවිසිච්ච නැති සරිතේට අර මාළුවෙක් වගේ නෑ. දැන් අපිට මේකෙන් පේනවා එතකොට අර ස්වාමීන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට යන්න බැරි වෙච්ච එක නිසා අර මානසික තත්ත්වෙ එහෙමම තිබුණා. ඒකින් තමයි අහුවුනේ. ඒකට කියන්නේ ඉංජිත. ඉංජිතකින් ඇවිස්සීම. හිත ඇවිස්සෙන එක. අර එක තැනක තියෙනුනේ එක ඒ වගේ තරුණෙක් පැවිදි වුණා ඒ ළඟදි බැඳපු අලුත. එතකොට බිරිඳේ භවයක හම්බ වෙන්න හිටියා. පුතෙක් ලැබුණා. ඒ බිරිඳේ දැන් භික්ෂුන් වහන්සේලා පෙන්වන්න බෑ. දකින් දකිලාට බයිනවා මේ උදවිය තමයි මගේ ස්වාමියාව දැහැගත්තේ. කොහොමරි මේ ස්වාමීන් වහන්සේ අරහත්ත්වයටපත් වුණා. පත් වෙලා ගමේ චාරිකාවේ වැඩියා. වඩිනකට ගම්මු කිව්වා අන්න උඹේ ස්වාමියා ඇවිල්ලා ඉන්නවා කිව්වා. එතකොට මේ ස්වාමීන් වහන්සේ බිරිඳ මොකද කළේ? ළමයා පොඩි පුංචි ළමයා වඩාගෙන ගියා. හරි මම දැන් ළමයා පෙන්නලා එක්කන් යනවා කියලා. දැන් මේ ස්වාමීන් වහන්සේ දාහනේ වළඳලා ගහක්කට විවේකයෙන් හිටියා. එන්නකට බිරිඳ ආවා. ළමයාත් අරගෙන. ඇවිල්ලා ස්වාමීන් වහන්සේ ඉස්සරහා ළමයාව අතෑරියා. බිම අතෑරියා. මේන් තමුසේගේ ළමයා කියලා. ඒ ස්වාමීන් වහන්සේ ඇස්සේ බැලුවා. බලද්දි මේ පොඩි දරුවේ අඬනවා. අර බිරිඳ මොකද කළේ? හැංගිලා බලන් හිටියේ. දැන් ඉතින් මෙයා වඩා ගනි. ඇයි ඉතින් ඇවිසිල්ලක් නැහැ නේ දැන්? මොකුත් නැහැ සංසිඳිලා ඉන්නේ. මේ ස්වාමීන් වහන්සේ බැලුවා ළමයෙක් කඳනවා. ඇස් වහගත්තා. ඒ බලාපොරොත්තු වුණා මේ හිත නිකන් උණු වෙලා යයි කියලා. ඊට පස්සේ බලන් හිටිය ඇස් හරින්නෙම නැහැ. ඊට පස්සේ ළමයා අරගෙන කිසි හිතක්වත් නැති කෙනෙක් කියලා ළමයා අරගෙන ගියා. බුදුරජාණන් වහන්සේ දිවිසින් මේක දැක්කා. උන්වහන්සේට නම තිබ්බා සංගාම ජිත් යුද්ධයේ දිනෝ කෙනා කියලා. තේරගාතවලක් තියෙනවා මං හිතන්නේ උන්වහන්සේගේ. එතකොට මේ ඇවිසිල්ල සංසිදීම දුකේ සංසිදීමයි. ඊට පස්සේ තව ක්‍රම තියෙනවද කියලා ඇහුවා. දැන් ඒ කියවෙන ක්‍රමද කිව්වේ අපි 12 නේ. තියෙනවා කිව්වා. නිස්සිතස්ස චලිතං හෝති අය මේ කානුපස්සන. යම්කිසි දෙයක් අල්ලගෙන ඒක ඇසුරු කර කර හිටියොත් එතනකවත් කම්පාව තියෙන්නේ. අනිස්සිතෝ න චලති. යම් කිසියකට ඇලිලා නැත්තම් අල්ලගෙන නැත්තම් එතන කිසි කම්පාවක් නැහැ කිව්වා. අනිස්සිතෝ න චලති. නිස්සිතෝ ච උපාදියං. මේ එකකවත් අල්ලගෙන නැත්තම් එතන කම්පනයක් නැහැ. නිසිතෝච උපාදියං. මේ අල්ලාගෙන සිටීමෙන් තමයි ඒකට අහු වෙන්නේ. ඉත්ථ භාවඤ්ඤතා භාවං සංසාරණාදි වත්ති. එතකොට ඒ අල්ලාගෙන ඉන්න එක්කෙනායකට අහු වෙන නිසා එයාට මේ ඉපදෙන මැරෙන ලෝකයෙන් නිදහස් වෙන්න බෑ කියනවා. මේක තේරුම් ගත්ත එක්කෙනා මේ අල්ලා ගැනීම අහුවීම මහා භයක් හැටියට සලකලා ඒක අතාරිනවා කියනවා. එහෙම අතහැරලා කියනවා භික්ෂු සිහියෙන් වාසය කරන්න. එතකොට ඒ කියවෙන එකද 13. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා තව ක්‍රම තියනවාද කියලා හොත් කියන්නේ කිව්වා. තවත් ක්‍රම තියෙනවා. රූපේහි භික්කවේ ආරුප්පා සන්තතරාති අයමේකානුපස්සන. තව ක්‍රමයක් තියෙනවා කිව්වා. දැන් බලන්න ඉහළ ක්‍රමයක් කියනවා. රූපේහි භික්කවේ ආරුප්පා සන්තතරාති. මහණෙනි මේ රූප ධානයේ ඉක්මවා කියපු අරූප ධානයේ වඩාත් සාන්තයි ප්‍රණීතයි කියලා නුවණින් මෙනෙහි කිරීම ඒක ක්‍රමයක් කිව්වා. ඊළඟ ක්‍රමේ අරූපේහි නිරෝධෝ සන්තතරෝත. අරූප ධානය ඉක්මවා ගිහිලා නිරෝධ සමාපත්තියට පත්වීම තමයි වඩාත්ම සාන්ත කියලා මෙනෙහි කිරීම ඊළඟ ක්‍රමයේ කිව්වා. එතකොට එහෙම මෙනෙහි කරන කෙනා මොකද කරන්නේ? රූපත් අතහරිනවා අරූපත් අතහැරලා නිවන කරා ගිහිල්ලා සසරෙන් ඈතර වෙනවා. තව ක්‍රම තියෙනවද කියලා අහනකට කියන්න කිව්වා. තවත් ක්‍රම තියෙන. දැන් කිව්වේ කියන ක්‍රමේද? 14. යං කිංච භික්කවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස බ්‍රහ්මකස්ස ශ්‍රමණ බ්‍රාහමණිය අපජාය සදේ මනුස්සාය ඉදං සච්ඡන්ති උපනිජ්ජායත. මහණෙනි, මේ ලෝකේ දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවිමිරිස් ප්‍රජාව තුළ හඬක් නගනවා ලෝක සත්වයා මේකයි ඇත්ත කියලා. එතකොට මේකයි ඇත්ත කියලා ලෝක සත්වයා කියන්නේ මොකක් ගැනද? මේ පැවැත්මට යන්නේ. තද මරියාණං ඒතම් මුසාති යථා භූතං සම්මප්පඤ්ඤා සුදිත්ත. නමුත් ආර්යයන් ඒ ලෝකේ දකින පැත්ත දකින්නේ ඒක බොරුවක් කියලා. එතකොට දෙවියන් බබු මරුන් සහිත ලෝකය දකින්නේ යමක් ඇත්තයි කියලාද? එතකොට ආර්යයන් වහන්සේලා දකින්නේ ඒක බොරුවයි කියලා. ඒක තමයි දෙවියන් බබු මරුන් සහිත ලෝකය දකිනවා මේ ලෝකේ තියෙනවා කියලා ආත්මය කියලා එකක්. සත්‍ය වූ දෙයක් තියෙනවා කියලා ඒගොල්ලෝ කතා වෙනවා. නමුත් ආර්යයන් වහන්සේලා කතා වෙන එක මොකක් කියලාද? ආත්මය කියලා එකක් නෑ, ඒක බොරුවක් කියලා. එතකොට ඒක එක එක් මෙනෙහි කර ඊළඟ ක්‍රමයේ කියනවා. ඊළඟට දැන් ආර්යයන් වහන්සේලා කියනවා ලෝකේ අනාත්මයි කියලා, දෙවියන් බමුන් මරුන් සහිත ලෝකය කියනවලු ඒක බොරුවක් කියලා. තේරුම් ගන්න කිව්වේ ඒක. එතකොට ලෝකේ දෙවියන් බමුන් සහිත මරුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවිමිනිස් ප්‍රජාව යමකට බොරුවක් කියනවාද? ඒකට ආර්යයන් වහන්සේලා කියන්නේ ඇත්ත කියලා. මේක හරි ලස්සනට කියනවා. අනත්තනි අත්තමාණින් පස්ස ලෝකං සදේවකං. අනාත්ම වූ දෙය ආත්මය යයි හිතාගෙන ඉන්න දෙවියන් සහිත ලෝකයා බලන්න. ඒකයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරන්න අමාරු. ඇයි හේතුව? ලෝකේ කල්පනා කරන පිළිවෙලට වෙනස් වූ දෙයක්. ඒ නිසා තමයි මේ සසරින් එතර වෙනවා, නිවන කරා යනවා කියන ඒවට සාමාන්‍ය ලෝකයා අහන්න අකමැති, බයයි. සාමාන්‍ය ලෝකයා අකමැති, මරිච්ච අය අකමැති අහන්න බයයි. මොකද හේතුව? අනේ දැන් මෙයා නිවන් දැක්කොත් අපිට ආයෙ මෙයා දකින්න ලැබෙන්නේ නැහැ. මේ වගේ දෘෂ්ටි වලට එනවා මේ අසත්‍ය තුල ඉන්නකොට. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා නිමිත්තං නාම රූපස්මි. මේගොල්ලෝ මේ මමයේ මාගේ ආත්මය කියලා බැහැගෙන ඉන්න මොකේද? නාම රූපේ. නාම රූපේ බැහැගෙන ඉන්නවා. ඉදං සච්ඡන්ති මඤ්ඤති. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නා ඒක තමයි. ඒ කියන්නේ නාම රූපේ තුල මමයේ මාගේ ආත්මය කියලා තියෙන හිතාගෙන ඉන්න දේ ඇත්තයි කියලා තමයි ඒගොල්ලෝ කල්පනා කරන්නේ. නමුත් තේගොල්ලන්ට හිතා ගන්න බෑ, නෝනි මෙනෙහි කරන්නේ කියනවා. යේන යේනහි මඤ්ඤන්ති තතෝ නං උත්‍යඤ්ඤතා. යම් යම් මෙදීකින් හිතාගෙන ඉන්නවද ඊට හාස්පසින් වෙනස් එකක් සිද්ධ වෙන්නේ. ඒතර හිතාගෙන ඉන්න දේ නෙමෙයි සිද්ධ වෙන්නේ. නමුත් තේගොල්ලෝ ඒක තේරුම් ගන්නෑ. කංහි තස්ස මුසා හොಂತಿ මෝස ධම්මං හි ඉතරං. නමුත් ඒක තම හිතාගෙන හිටපු දේ බොරුවක්ය, නැසී ගිය දෙයක්ය, වෙනස් වෙන දෙයක්ය, රැවටින දෙයක්ය කියලා තේරුම් ගන්නෑ කියනවා. අමෝස ධම්මං නිබ්බාන. නිර්වාණය කියන එක එහෙම රැවටින දෙයක් නෙවෙයි. තදරියා පච්චතෝ විදුං. නුවණැති ආර්යයන් වහන්සේලා ඒක සත්‍ය වශයෙන් දැක්කා. තේවේ සච්ඡාපි සමයා. ඒ සත්‍ය අවබෝධ කිරීම නිසා නිච්ඡාදා පරිනිබ්බුතාති. තෘෂ්ණා රහිතව පිරිනිවන් පෑවා. ඊළඟට බුදුරජාණන් වහන්සේව දාලා මේ දැන් කිවිල එකද කිව්වේ. ඊළඟ එක තමයි බුදුරජාණන් වහන්සේව දාලා මේ දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකයා හිතනවා මෙය සැපයි කියලා. යමක් හිතනවාද මේක සැපයි කියලා? දැන් සාමාන්‍ය ලෝකයා හිතන්නේ ඉපදීම දුකයි කියලා සැපයි කියලාද? සැපයි කියලා නේ හිතන්නේ. සාමාන්‍ය ලෝකයා හිතන්නේ ඉපදීම සැපයි කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ආර්යයන් වහන්සේලා හිතන්නේ ඒක ඉපදීම දුකයි කියලා. එතකොට මේ සැපයි කියලා ලෝක සත්‍යය හිතීම යමක් වේද? එය දුකයි කියලා හිතලා නුවණින් විමසා අවබෝධ කිරීම එක කොටසක්. ඊළඟට ලෝක සත්‍යය දිවියන් බමුන් මරුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝක සත්‍යය ඉදං දුක්ඛන්ති උපනිජ්ජායිත. මේක දුකයි කියලා ලෝක සත්‍යය කියනවා නම් ඒ කියන්නේ මොකක් ගැනද? නිවනට. ලෝක සත්‍ය නිවන ගැන කියන්නේ අනේ මට නම් දැම්ම නිවන් දකින්න ඕනේ නැහැ. එහෙම කියන අය නැද්ද? ඊළඟට මේ මොකද ඒක දකින්නේ මොකක් හැටියටද? දුකක් හැටියට දකින්නේ. භයානක දෙයක් හැටියට දකින්නේ. එතකොට ඒතං අරියාණ තද මරියාණං ඒතං සුඛන්තේ මේ නිවන අවබෝධ වීම තමයි සැපය කියලා කල්පනා කිරීම ඒක අංශයක් කියනවා. එහෙම කල්පනා කිරීම තුල තමයි කියනවා එයා මේකෙන් ඈතර වෙන්නේ. මේක තියෙනවා මේ ලෝක සත්‍ය හිතන විදිය. රූපා සද්දා රසා ගන්ධා පස්සා ධම්මාච කේවලා ဣට්ඨා කන්තා මනාපාච යාවතත්ති ති උච්චති. රූප ශබ්ද රස සුවඳද සිරුරට ලැබෙන පහසද සිතේනගෙන සිටිවිලි සහ සියලුම දේ මෙලොවේ සොඳුරිය ඒ මනහරවි ඒ කෙරීම සිත ඇලවේ. ඒ කියන්නේ මේ ලෝක සත්‍යයා මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු කියනවා ලෝක සත්‍යයට තේරෙන මොකක් වගේද? ප්‍රියමනාප මනහර දෙයක් වගේ. ඒ කෙරීම යාගේ සිත ඇලවෙනවා. එතකොට මේ නිසා ඒගොල්ලෝ මේක සම්මත කරගෙන ඉන්නවා ලෝකේ සැපයි කියලා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු ලෝකේ සම්මත කරන් ඉන්නවා සැපයි කියලා. ඒවා නිරුද්ධ වෙනවා නම් යම් තැනක යත්තචේවේ නිරුද්ධන්ති තන්තේ සං දුක්ඛ සම්මතං. ඒගොල්ලෝ ඒක සම්මත කරන් ඉන්නවා දුකයි කියලා. සුකංති දිට්ඨමරියේහි සක්කායස්සු පරෝධනං. මේ සැපයි කියලා හිතාගෙන මේ ලෝක සත්‍යය ඉන්නේ සක්කාය දෘෂ්ටිය නිසා. නමුත් මේ සියල්ලේ නැතිතන තමයි ආර්යයන් වහන්සේලා සැපේ කියලා කිව්වේ. එතකොට පච්ච නීක මිදං හෝති සබ්බ ලෝකේන පස්සතං. ඒක මේ ලෝකේ දකින ක්‍රමයට වඩා ප්‍රතිවිරුද්ධ දෙයක් කියනවා. ප්‍රත්‍යනීක කියන්නේ ප්‍රතිවිරුද්ධ. ලෝකයා දකින ක්‍රමයට වඩා ප්‍රතිවිරුද්ධ දෙයක් කියනවා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් පෙන්නා දෙන්නේ. යම් පරේ සුකතෝ ආහු අන්නය අන්නයි කියේ දෙවි මිනිස් ලෝකයා සැපයි කියලා යමක් කිව්වද තදරියා ආහු දුක්කතෝ. ආර්යයන් වහන්සලා කියන්නේ දුක වශයෙන්. යම් පරේ දුක්කතෝ ආහු මේ අන්යන් දුකයි කියලා යමක් කිව්වද තදරියා සුකතෝ විදුං. එතකොට ආර්යයන් වහන්සලා ඒ ආબોධ කරගන්නේ සැපක් හැටියටයි. යස්ස ධම්මං දුරා ජානං සම් පමුල්හෙච්ච අවිද්දසු නියුතානං තමෝ හෝති අන්ධකාරෝ අපස්සතං. පස්ස ධම්මං දුරා ජානං මේ ධර්මයේ දුරා ජානං අවබෝධ කරගන්න දුෂ්කරයි. සම් පමුල්හෙච්ච අවිද්දසු මේ අවිද්‍යාව හේතු කෙනා සම්පූර්ණයෙන් මුලා වෙලා ඉන්නේ මේ ධර්මයේ. ඒ නිසා යට තේරෙන්නේ නැහැ කියනවා. නිවුතානං තමෝ හෝතු තමෝ හෝති. එතකොට මේ අවිද්‍යාවෙන් වැහිලා තියෙන එකට එතන තියෙන මොකද්ද? තමෝ. තමෝ කිව්වේ අන්ධකාරය. අන්ධකාරෝ අපස්සතං. ඒතර අඳුරින්න කෙනාට පේන්නේ නැහැ. ඒක තේරුම් ගන්න අරගෙන මේ ධර්මයේ දකින්න කියනවා. අපහසුවෙන් දැකගත යුතු Siri සදහම් හඳුන ගනිව්. අවිදි අඳුර යුතු හැමදෙන මේ ගැන හැමදා රැවටිති. අවිදු අඳුර තිබෙන කෙනා කිසිවක් දැකගත නොහැකිව ඝනබුල් අඳුරෙහි ඉන්නේ. සතංච විවටං හෝති ආලෝකෝ පස්සතා මිව. දැන් ආලෝකය තිබුණොත් තමයි ඇස්සත කෙනෙකුට යමක් පේන්නේ. එතකොට ඒ වගේ මේ එතකොට ඇස්සත කෙනා වගේ තමයි නුවණ තියෙන එක්කෙනා ආලෝකයේ වගේ තමයි යාට ලැබෙන ධර්මය. එතකොට ඇස්සති කෙනාට ධර්මයේ ලැබුණොත් යාට ආලෝකය ලැබුණා වගේ ඒ සත්පුරුෂයා විතරක් ඒක දකිනවා. සම්තිකේන විජානන්ති මග්ගා ධම්මස්ස අකෝ විදා. මේ ධර්මයෙන් තේරුම් ගන්න බැරි අදක්ස අය ළඟ හිටියත් එයා දකින්නේ නැහැ කියනවා. ධර්මයේ ළඟ තිබුණත් ඒ ධර්මයේ දකින්නේ නැහැ කියනවා. භවරාග පරේතේහි භවත් සෝතානුසාරිහි. භවරාගේට ආය ඉපදෙන්න තියෙන ආසාවට පැටලිලා ඒකට යටත් වෙලා ඉන්න භවසෝතානුසාරිහි සසර සැඩපහරේ ගසාගෙන යන මාර දෙහියානුපන්නේහි. මාර්යාගේ ග්‍රහණයට අහු වෙලා ඉන්න අයට නායන් ධම්මෝ සුසම්බුදු මේ ධර්මය අවබෝධ කිරීම ලේසි එකක් නෙවෙයි. කෝණු අඤ්ඤත්‍ර මාරියේහි පදං සම්බුද්ධ මරහති. යම් පදං සම්මදඤ්ඤාය පරිනිබ්බන්ති අනාසව යම් නිර්වාණයක් අවබෝධ කරලා ආශ්‍රව රහිත පිරිනුවන් පානවා නම් ඒ නිවන ගැන අරහත් සම්බුදුරජාණන් වහන්සේ හරි වෙන කවුද දන්නේ කියලා මේ දේශනාව කරලා ඉවර වෙනකොට ඒ භික්ෂුන් වහන්සේලා 69ක් අරහත්ත්වයට පත් වුණා. එතකොට මේකේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා කරුණු රාශියක් නේ. චතුරාර්ය සත්‍ය දෙකට බෙදා විග්‍රහ කිරීම. ඊළඟට උපදී කෙලෙස් සහිත කර්ම සහ කෙලෙස් සහිත කර්ම නැතිවීම. ඊළඟට අවිද්‍යාව. ඊළඟට සංස්කාර. ඊළඟට විඥාණය. ඊළඟට ස්පර්ශය. වේදනාව, තණ්හාව, උපාදාන. ඊළඟට ආරම්භ පටන්ගත් කර්ම, ආහාර, කෙලෙස් චලනය. ඊළඟට ඇසුරු කිරීම, නිස්සේ කිරීම. ඊළඟට රූප අරූප බව. ඊළඟට ලෝකී සත්‍ය බරුව ගැන, දුක සැප ගැන ලෝකී තියෙන අදහස්. මේ කරුණු 16ක් බුදුරජාණන් වහන්සේ මේ ද්වේතානුපස්සනා සූත්‍රයේ දේශනා කළා. ඒතර මේකෙන් දැන් බලන්න එතකොට මේ කරුණු 16 නිකන් නිර්වාණ ගාමිනී මාර්ගයට යන්න තියෙන තොටුපළවල් 16ක් වගේ. එතකොට මේ බුද්ධ දේශනාවේ බුදුරජාණන් වහන්සේට මගහැරිච්ච කරුණක් නැහැ. එතරම් උන්වහන්සේ මෙතන කරුණු රාශියක් පෙන්වා දීලා තියෙනවා. මේ හැම එකකින්ම උන්වහන්සේ මහන්සි අරන් තියෙන්නේ කුමක් පෙන්වන්නද? මෙතන දුකක් තියෙනවා. මේ දුකෙන් එතර වීමක් තියෙනවා. එතකොට දැන් අපි මේ ධර්මයේ අහන්නේ උන්වහන්සේත් පිරිනම් පාලා ඒ ශාසනයත් ඒ උන්වහන්සේ උපන් රටෙන් අතුරුදහන් වෙලා නැත්තරම නැති වෙලා ගියපු යුගයක. අපේ ප්‍රඥාව ඊතරම් සියුම් නොවෙන්න පුළුවන්. අපේ සිහිය ඊතරම් බලවත් නොවෙන්න පුළුවන්. අපේ වීරිය ඊතරම් ප්‍රබල නොවෙන්න පුළුවන්. නමුත් අපට පුළුවන්කම තියෙන්න ඕනේ මේ අනුසාරයෙන් තේරුම් ගන්න මෙවැනි ධර්මයක් මේ ලෝකේ ඇසු යුගයක් තිබුණා. අපි මෙවැනි ධර්මයක් කතා කළේ නැත්තම් අපේ ජීවිත කාලෙදිවත් මේවා බුදුරජාණන් වහන්සේ මෙවැනි ධර්මයක් දේශනා කළා කියලා අහන්න ලැබෙන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනා ඇසුරින් තමයි අපි තේරුම් ගන්නේ ඒ බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම අරහත් සම්මා සම්බුද්ධයි, විද්‍යාචරණ සම්පන්නයි ආදී වශයෙන් මේ බුදු ගුණ හඳුනා ගන්න පුළුවන් වෙන්නේ මේ දේශනා ඇසුරින්. වෙන අපිට කිසිම ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ කවුදයි කියලා හඳුනා ගන්න වෙන කිසිම ක්‍රමයක් නැහැ. මොකද හේතුව උන්වහන්සේ දේශනා කළා උන්වහන්සේව දකින්න නම් මොකමක්ද දකින්න ඕනේ කිව්වේ? ධර්මයේ උන්වහන්සේ වදාළ ධර්මයේ දකින්න කිව්වා. උන්වහන්සේ කවුදයි කියලා හඳුනා ගන්න පුළුවන් වෙන්නේ ඒ කෙනාට කිව්වා. එතකොට අපිට ධර්මයේ දකින්න ධර්මයේ තේරුම් ගන්න බාධක කරුණු ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. ඒ දෙකෙන් පළවෙනි එක තමයි ධර්මයේ කියන කෙනාට එක්ක ඇලීම එක්ක ගැටීම. ඒ කියන්නේ ධර්මයේ දැන් අපි ගත්තොත් ධර්මයේ කියනෝනේ කවුරු කවුරුත් නේ. අපි කියනකොට ධර්මයේ අපි ධර්මයේ ගන්නේ නැතුව ධර්මයේ කියන කෙනාව අල්ලන්න ගියොත් විතරට අහුවෙන්නේ ධර්මයේද? ඒ කියන්නේ කෙනෙකුට අපි කිව්ව කෙනෙකුට කෙනෙක් පාරක් පෙන්නනවා. මෙහෙම ඇඟිල්ල දික් කළා. පාරක් පෙන්නකට අනේ ඇඟිල්ල කියලා කෙනෙක් ඇඟිල්ල ඇල්ලුවොත් මොකද වෙන්නේ? අර ඇඟිල්ලෙන් පෙන්නන දිශාව දකිනවද යා? එතකොට පළවෙනි බාධකය කියන කෙනාට ඇලීම. එතකොට ඒ බාධකේ නැති වෙන්න නම් මොකද වෙන්න ඕනේ? කිවිය මොකද්ද කියලා තේරුම් ගැනීම. මේක තමයි බුද්ධ කාලේ මිනිස්සුන්ට තිබිච්ච දක්ෂතාවය. බුද්ධ කාලේ හිටියේ මිනිස්සුන්ට තිබිච්ච ප්‍රධාන දක්ෂතාවය මොකද්ද? කියන කෙනාට ඇලුනේ නැහැ. එක්ක කියන කෙනාට ගැටුනේ නැහැ. බහුතරය. මොකද්ද උනේ? කියපු දේ තේරුම් ගැනීම. දැන් උදාහරණයක් මම කියන්නම් ඔබට. මාගන්දියා. එතකොට මාගන්දියාව සරසාගෙන මාගන්දී බමුණ මාගන්දී කියන අර ගෑණි ළමයා සරසාගෙන බුදුරජාන් වහන්සේ ළඟට ගිහින් කිව්වා මොකද්ද? මේ දෝනිට ගැලපෙන කෙනෙක් හොය හොයා හිටියා. අපිට අදයි මේ සුදුස්ස හම්බ වුණේ. අපි ඕන තරම් ධනෙ තියෙනවා. එහේ ඒවිල පදිංචි වෙන්න කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ මාගන්තියාගේ මව්පිය දෙන රණ්ඩ ගාලා මෙහෙ එන්න කියලා වෙන ධර්මයක් කිව්වද? නෑ. අම්මා තාත්තා හිටියේ දූ හිටියා. තුන් දිනාටම කිව්වේ මොකද්ද? එකම දේ. කියපු දේ තේරුම් ගන්න සමත් වුණා. අම්මා තාත්තා දෙන්නා කියපු දේ ඇහුවේ නැතුව කියපු කෙනාට ගැටුණාද? දැක්කද වෙනස? එතකොට ඒ ගැටිච්ච නිසා මොකද වුනේ? ඒ ගැටීම අල්ලගෙන යා බොහෝ පෞරස් කර කර පෞරස් කර කර ගිහිල්ලා නිරෙන් නැවතුණා. අර කියපු කෙනා දිහා බලන්නේ නැතුව කියපු දේ අල්ලගත්තු කෙනා නිවන කරා ගියා, අනාගාමී වුණා. එහෙමනම් මේ ධර්මයේ අවබෝධ කරගන්න තියෙන බාධකයක් තමයි කියන කෙනාට ඇලීම ගැටීම. එතකොට මොකද වෙන්නේ? එක්ක ඇලෙනවා කියන කෙනාට, ඊට පස්සේ කියන කෙනාට ඇලිල කියන කෙනාව වඳින්න පුදන්න සලකන්න පටන් ගත්තාම එතකොට එතන තියෙනවා ධර්මයේ සැලකීම. ධර්මයේ සැලකීම නැතු වෙනවා. ධර්මයේ සැලකීම නැතුව ගියාට පස්සේ එයා සලකන්නේ කාටද? කියන කෙනාට. කියන කෙනාට සලකන්නේ කියලා කියන කෙනාගේ අතින් වචනයක් මිස්සුනොත් මොකද වෙන්නේ? ධර්මය අල්ලලා නැහැ නේ යා. කියන කෙනාවත් අතාරිනවා. අතහැරින්නේ ධර්මයයි. හරියට මේක මිනිස්සුන්ට වෙනවා. අර කියපු දේවල් ලෙහෙමම අමතක වෙනවා. ධර්මය අමතක වෙනවා. ඒ මොකද හේතුව? යා ධර්මයේ නෙමෙයි ඇල්ලුවේ. ධර්මය දැක්කේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ දකින්න කොහොමද දකින්න ඕනේ? ධර්මයේ දකින්න කෙනා ඒ ධර්මයේ තේරුම් ගන්න මහන්සි ගැනීම දිහාට ඇති වෙනවා කියපු කෙනා කෙරෙහි කෙලෙහිුණ. එතන තමයි මිම්ම. අනේ මේ අසවල් කෙනා අපිට මේ ධර්මය කියලා දුන්නා. මේ ධර්මය පැහැදිලි කළා, තේරුම් කළ දුන්නා. ඒ නිසා අපි මේ ධර්මයේ අද දන්නේ කියලා කෘතගුණ පිහිටනවා. අන්න ඒක තමයි ධර්මයේ අවබෝධ වීමේ සලකුණ. ධර්මයේ අවබෝධ වීමේ සලකුණ කොහොමද? කෘතගුණ පිහිටීම. යම් කිසි කෙනෙකුගෙන් ධර්මය ඇසුවා නම් අසවල් කෙනාගෙන් මේ ධර්මය අපි සිස්සලාම ආහන්න පටන් ගත්තේ කියලා කෘතගුණ පිහිටීම. එතකොට එතනින් එයා පළවෙනි අනතුරෙන් බේරුණා. ධර්මය අවබෝධ කරන්න බාධක ඊළඟ අනතුර තමා අනතුරු බවට පත් වෙන කොහොමද? ඔන දැන් අපි කියම කියන කෙනාට යා අහුවේ නැතුව ඔන ධර්මය ගන්න පටන් ගත්තා. ධර්මය ඉගෙන ගන්නකොට එයාට මාන්නයක් ඇති වෙනවා. මම දැන් ධර්මය දන්නවා. මට දැන් ධර්මය තේරෙනවා. මට දැන් ධර්මය වැටහෙනවා. දැන් මට කවුරුවත් ඕනේ නැහැ. දැන් මට මේක කරගෙන යන්න පුළුවන්. ඒ මාන්නය ආපු ගමන් එයා හිතනවා දැන් මම ධර්මය කියන්න ඕනේ. දැන් මම ධර්මය කියන්න ඕනේ කියලා එනකොට ඒ මාන්නෙත් එක එයා දන්නේ නැහැ. එයා ධර්මය කියන්නේ තමාව ඉස්මතු කරගන්නයි. ධර්මයේ අත්තරින දෙවණිය එක. එයා ධර්මය කියන්නේ කුමකටද? තමාව ඉස්මතු කරගැනීමේ ආසාවෙන්. තමාගේ ප්‍රතිරූපය ගොඩනැගීමේ ආසාවෙන් ධර්මය කියනවා. තමාගේ ප්‍රතිරූපය ගොඩනැගීමේ ආසාවෙන් ධර්මය කියනකොට එයා සන්තෝෂ වෙනවා තමාගේ ප්‍රතිරූපිත ලැබෙන සත්කාර සම්මානවලට. ඊට පස්සේ මොකද වෙන්නේ? එයා තුල තියෙනවා නම් ධර්මයේ කියන්න මුල් වෙච්ච කරුණා මෛත්‍රිය නැති වෙලා යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? එයා ධර්මයේ කියාගෙන යනකොට ඒ ප්‍රසිද්ධ වෙන්න පාරවල් හොයාගෙන යනවා. ධර්මයාගෙන් ගිලිහිලා යනවා. එක්ක එයා වාද විවාදවල පැටලෙනවා. ධර්මයේ ගිලිහිලා යනවා. එතකොට එකක් තමයි ධර්මයේ කියන කෙනා සමග ඇලීම හෝ ගැටීම පළවෙනි කාරණේ. ධර්මය අහිමි වෙන්න. දෙවෙනි කාරණේ ධර්මයේ හොයාගෙන යන එක්කෙනා විශේෂ කෙනෙක් බවට පත් වෙන හදන එක. දැන් අපි ගත්තොත් ඔන්න ධර්මයේ හොයාගෙන එනවා කෙනෙක්. ඔන්නේ ධර්මයේ ටික ටික ඉගෙන ගන්නවා. එයා කියනවා. එයා පිරිසක් සංවිධානය කරනවා. පිරිසක් එක්ක ධර්ම මාර්ගය යන්න පෙළඹෙනවා. දැන් එයා දන්නේ නැතුව ප්‍රධානීක් වුණේ නැද්ද? වුණා. ඒක තමයි යාගේ අරුබුදේ ඊට පස්සේ. ඊර්වස් කලක් යනකට එයා අතහැරලා අත්වැරිය යුතු දෙය මොකද්ද? ධර්මයි. ඒ හේතුව එයා එකක්වත් කලේ ධර්මය අවබෝධ කරන්න ඕනේ, ධර්මයේ සලකන්න ඕනේ කියලා නෙමෙයි. එහෙනම් ශාසනයේ පැවැත්ම තියෙන්නේ එක්තරා දෙයකට ගෞරව සම්මාන දක්වන තා කුමක්ද? ධර්මයට. ධර්මයට යම්තා ගෞරව සම්මාන දක්වයිද, ධර්මයට යම්තාක් ප්‍රශංසා කරයිද, ඉතෙක් සසුන බබලයි. යම් දවසක ධර්මයේ යටපත් වෙලා පුද්ගලික චරිත උදෙසා අරගලයේ කියදෙයිද, එදා ධර්මයේ යටපත් වෙලයි. එතකොට බලන්න මේ දුෂ්කර කොච්චර සියුම් විදිහද මේ ධර්මය කරා අපට යන්න. ඒකයි මේ ධර්මය අවබෝධ කරන්න අමාරු. ඇයි ධර්මයට ඉස්සර වෙලා අපිට එන්නේ මොනවද? ඔව් දැන් පොල් ගෙඩියක් ගත්තොත් පොල් කිරි වලට ඉස්සෙල්ලා අපිට හම්බ වෙන මොනවද පොල් එළිනේ නැද්ද පොල් එළි හම්බ වෙලා පොල් කටු හම්බ වෙලා අන්තිමට තමයි පොල් කිරි හම්බ වෙන්නේ ඒක ධර්මයේ කර යන්න හැදඟට ඉස්සෙල්ලා අපිට හම්බ වෙන්නේ අර බාහිරව පේන දේවල් ටික එහෙම නැද්ද එතකොට ධර්මයේ කරා යන්න මිනිස්යාට තියෙන්න ඕනේ ධර්මයෙන්ම අල්ලන්න පුළුවන් කුසලතාවය ධර්මයෙන්ම අල්ලන්න පුළුවන් කුසලතාවයේ යම් දවසක ඇති වුණොත් එදාට යා ඒ ධර්මයේ කුටස්කාරයක් වෙනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ඒ කාලේ ධර්මයේ දේශනා කරද්දී ධර්මයෙන්ම අල්ලන්න දක්ෂ අය හරියට හිටියා. දැන් අපි ගත්තොත් ඒක තැනක වක්කලී ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ආවා. බුදුරජාණන් වහන්සේ වක්කලී ස්වාමීන් වහන්සේ බැහැ දකින්න ගියා. වක්කලී හාමුදුරුවෝ කිව්වා අනේ මට තියෙනවා විශාල හිත වේදනාවක්. මොකද්ද? බුදුරජාණන් වහන්සේව දැක ගන්න නෑ. දකින්න නෑ කිව්වා. එතන උන්වහන්සේ තමන්ගේ කය හැඳින්වුවේ කොහොමද? කින්තේ වක්කලී ඉමිනා පූති කායන දිත්තේන මේ කුණු ඇඟ දිහා ඔබ බලලා ඔබ මොනවද හොයන්නේ? ආයි මොකක්ද අපින කතා කරන්න තියෙන්නේ? මේ කුණු ශරීරයක් දිහා බලන්න ආස කළා ඔබ මොනවද හොයන්නේ? ඊර්වසේ බුදුරජාණන් වහන්සේ මොකද්ද දේශනා කළේ? ධම්මංගි පස්සන්තෝ වක්කලී මං පස්සති. වක්කලී යම් කිසි කෙනෙක් ධර්මයේ දැක්කොත් එයා තමයි මාව දකින්නේ. ධම්මංගි පස්සතෝ වක්කලී මං පස්සති. ඒතර ධර්මයේ දැක්කොත් මාව දකිනවා. මාව දැක්කොත් එයා ධර්මයේ දකිනවා. එහෙනම් ඊතරදී බුදුරජාණන් වහන්සේ ඉස්මතු කළේ කොහොමද? ධර්මයයි. එහෙනම් මේ ධර්මයේ ඉස්මතු වෙන තාක් මේ ලෝකයේ තුල බුදු සසුන බබලන ධර්මයටපත් වෙලා පුද්ගල චරිත ඉස්මතු වෙනොත් එදාට පුද්ගල චරිත වලට තියෙන ආයුෂ සීමිතයි. පුද්ගල චරිත අකාලිකයිද? නෑ නේ. ඒපස්සිකයිද? සම්දිට්ටිකයිද? නෑ. එතකොට පුද්ගලික චරිත වල ඒ ලක්ෂණ මොකුත් නෑ. ඒ ලක්ෂණ තියෙන මොකේද? ධර්මයේ. එතකොට ධර්මයට බාධක කරුණු අපි තේරුම් ගන්න ඕනේ. මොකද හේතු ඕනම දෙයක් සම්බන්ධයෙන් බාධක කරුණු තේරුම් ගත්තොත් තමයි අපිට මේ බාධක කරුණු වලින් මඟ හැරෙන්න පුළුවන්. බාධක කරුණු තේරුම් ගත්තේ නැත්නම් ඒ බාධක කරුණු තුරටම යනවා. බාධක කරුණු මඟ හැරෙන්න බැරුව යනවා. ඒ නිසා අර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දැන් අපි ගත්තොත් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉස්ලාම ධර්මයේ දැක්කේ කාගෙන් ධර්මය අහලාද? අස්සජී මහරහතන් වහන්සේගෙන් ධර්මය අහලා. ඊට පස්සේ සාරිපුත් මහරහතන් අනේ මට අස්සජී හැමදෙයක් දකින්න ඕන කීකේ පස්සෙන් ගියාද? නෑ. හැබැයි හැමදෑම නිදාගන්න ඉස්සර වෙලා උන්වහන්සේ දිවසින් බලනවා අස්සජී මහරහතන් වහන්සේ වැඩ ඉන්නේ කොයි දිශාවෙද කියලා. බලලා ඒ දිශාවට වැඳලා සැතපෙනවා. එතකොට මේ භික්ෂුන් වහන්සේලා අතර කසුකුසුවක් ගියා ධර්මයේ දැකපු නැති මේ සරියුත් ස්වාමීන් වහන්සේ බ්‍රාහ්මණ පෞලිකෙන් ආපු කෙනෙක් තාමත් බමුණු සිරිත් කරනවා අය කියලා. දිසා වැඳීම. ඒ දිසාවට හිස දමා සැතපීම. බුදුරජාණන් වහන්සේටම ගිහිල්ලා ප්‍රකාශ කළා. උන්වහන්සේ වදාලා හොඳයි එහෙනම් එන්න කියන බලන අහන්න. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩියා. සාරිපුත්ත හැබැයිද මේ ඔබ දිසාවන් දිනවා කියන්නේ තාමාර බමුණු සිරිත්? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට යම් දවසක දහම් මැස පහල කරන්න උපකාර කළාද අස්සජී මහරහතන් වහන්සේ මම උන්වහන්සේ වැඩ සිටින දිසාවටයි වඳින්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ එහෙම ප්‍රකාශ කරන එකට බුදුරජාන් වහන්සේ සාදුකාර දීලා කිව්වා සාදු සාදු සාරිපුත්ත ඔබ සත්පුරුෂෙක් සත්පුරුෂයන් කෙලිහි ගුණ දන්නවා. කතඤ්ඤ කතවේදේහි සාරිපුත්ත තුවන්ගේ සාරිපුත්ත සත්පුරිසෝ සාරිපුත්ත ඔබ සත්පුරුෂේක් ඔබ කෘතගුණ කෙලෙහි ගුණ දාන්නවා. එතකොට බලන්න මේ කෙලෙහි ගුණය මොකද්ද? ධර්මයේ පෙන්වා දීම. ඒ ධර්මය අහු වුණා. එතකොට මේ නිසා ඒ ධර්මය අහුනේ මොකද? අර පුද්ගලික චරිතෙත් අල්ලගත්තේ නෑ. ධර්මය අල්ලගත්ත නිසා කෙලෙහි ගුණ පිහිටියේ. තමන් හොව දක්වන්න ගියේ නෑ. ධර්මය අවබෝධ කළා. ඉවර වුණා ප්‍රශ්නේ. එතකොට බලන්න මේ ධර්මයේ වර්තමාන මිනිස්යා මෙන්න මේ දෙපැත්තේ අහුවෙලා ඉන්නේ. වර්තමාන මිනිස්යාට ධර්මය අවබෝධ කරගන්න අශීර්ව එකයි. එක්ක පුද්ගලික චරිත වැඳුම් පිටුම් කරන චරිත හොය හොය දුවනවා. එතකොටත් ධර්මය අහුවෙන්නේ නෑ. මොකද වැඳුම් පුදුම් කරන චරිත හොයනකොට ඒ චරිත වල තියෙන ප්‍රසිද්ධිය, හඬ, රූපේ, සම්මාන ඒ ඔක්කොම මේ චරිත වටා තියෙනවනේ යම්කිසි චරිත වලනේ. ඒකට ඒව තමයි පුද්ගලයා හඹාගෙන යන්නේ. එතකොට යා ධර්මය අල්ලන්නේ නෑ. ඊළඟට ධර්මය ඉගෙන ගත්තු එක්කෙනා වෙන්නේ කාටද? තමාට. ඒ තමයි ධර්මයේ තුලින් Taman ටික ටික ධර්මයේ කියනකොට අනුන්ට Taman දන්නේම නැතුව Taman විශේෂ කෙනෙක් වගේ Tamanට හිතෙනවා. ආන් ඒතන තමයි ඊළඟ ප්‍රශ්න. අපි ඒකට කියන ඊගෝ එක කියලා. ඒක තමයි ඊළඟ ප්‍රශ්නේ. එතකොට ඒ ප්‍රශ්න දෙකට අහුවෙන්නේ නැත්තම් පුද්ගලෙක් එයා ධර්මයේ දකින්න පුළුවන් සුදුසුකම් තියෙන කෙනෙක්. ඉතින් මම දන්නේ නැහැ සුදුසුකම් අපි අතර කාට තියෙනවද කියලා. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ මේ සුදුසුකම අපේ ජීවිතය අපි ඇති කරගත්තොත් මම මේ කියපු දේ අතිශයින්ම වැදගත් එකක්. ඒ කියුවේ මේ ධර්මය හොයාගෙන යන කෙනෙකුට ප්‍රධාන වශයෙන්ම තියෙන බාධක දෙක. අර ධර්මය අල්ලගන්න යන එක්කෙනා ධර්මය ඉගෙන ගන්න එක්කෙනාට මාන්නය આવොත් එයා මුරණ්ඩු වෙනවා. ඊට පස්සේ එයා අන්තිමට තමන්ගේ දෙයක් කියාගෙන යනවා. එයා කියාගෙන යාවි මට මම මෙහෙම ධර්මයෙන් මෙනෙහි කළා. මම මේ ධර්මයේ සීකර කර හිටියා. මට මෙහෙම අවබෝධ වුණා සලකපු මට මමත් දැන් විශේෂ කෙනෙක් අන්න වැරදුනා. ඇයි තමන් කුවාගත් දක්වගත්ත තමන්ව නමුත් එතන හුවා දක්වන්න තිබේ තමාව නෙමෙයි ධර්මයයි. එතකොට ධර්මයේම ඉස්මතු කිරීම තමයි ධර්මයටම සත්කාර සම්මාන. දැන් බුදුරජාන් වහන්සේවත් දැන් සමහරු ඒකට කල්පනා කරනා මේම ධර්මයෙන් කියන්න කල්පනා කරනවා සමාජ තත්ත්ව ගන්න. එතකොට සමහරු ඉන්නවා ඔය ධර්මයේ පොඩ්ඩක් පාඩම් ඉන්න අය. ඒගොල්ල කැමති නෑ තව කෙනෙක් ධර්මයේ කියනවට. ඒගොල්ල මොකද කරන්නේ ඇතනේදී ප්‍රශ්න දානවා. ඔයා ඔහම කිව්වට ඔක මෙහෙමනේ තියෙන්නේ. ආරමණේ තියෙන්නේ කියලා. එතකොට හටගන්නේ මොකද්ද? ආරවුලක්, වාදයක්. වාදයක් හටගත්තු ගමන් එතන ධර්මයේ බැහැර වෙනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරන වාදිවාදී පිණිස ධර්මයේ ඉගෙන ගත්තොත් ඒක මොකක් වගේද? සර්පයාගේ නැට්ටින් ඇල්ලුවා වගේ කියන වලිගෙයි. සර්පයාගේ වලිගෙන් ඇල්ලුවා කියන්නේ මේ සර්පය ඒ අල්ලපු උද්ගලයාම ඒකෙන් විනාශ වෙනවා කියනවා. ඒ කියන්නේ යම් ඒ ධර්මයේ අල්ලපු පිළිවෙල වැරදි නිසා ඒ ධර්මයේ අල්ලපු ඒ අල්ලපු කෙනා මේ නිසා විනාශ වෙලා යනවා කියනවා. ඒ නිසා පින්වත්නි හොඳට කල්පනා ඇති කරගන්න ඕනේ මේ බුද්ධ දේශනා අපි දැන් සෑහෙන්න විස්තර කරලා දීලා තියෙනවා. මේවෙන් අපි අදහස් කළේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම ඉස්මතු කරලා දෙන්නයි. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉස්මතු කරලා දීමේදී මේ ලෝකේ ලාභ සත්කාර පිණිස යන මාර්ගයක් තියෙනවා. ධර්මය අවබෝධ කර මේ පිණිස යන මාර්ගයක් තියෙනවා. එතකොට මේ ධර්ම කතාව කිරීමේදී ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා යන මාර්ගයට අහුනොත් කෙනෙක් ඊට පස්සේ ඒ ධර්මයේ තුලින් ඒකට ආස කරන්න ගත්තොත් තමන්ගේ ප්‍රතිරූපෙට ඊට පස්සේ යාට සම්පූර්ණයෙන්ම වැහිලා යන මොකද්ද? අන්තිමට ධර්මයේ පෙනිපෙනී ධර්මයේ ආතරිනවා ප්‍රතිරූපෙ රැක ගන්න. ඉතින් මේ නිසා මේ අනතුරෙන් අපිට බේරිලා යන්න නම් අපිට හරියට මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහිම සිට පහදන්න ඕනේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමේදී ආරම්භය මොකද්ද? ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? පැහැදීම. මොකද්ද පැහැදීම? තමන් ගැන පැහැදීමද? කවුරු ගැන පැහැදීමද? සද්ධාති තථාගතස්ස බෝධින්. තථාගතයන් වහන්සේගේ අවබෝධය කෙරෙහි පැහැදීම. අන්න ධර්මය අහුවෙන තැන. එතකොට තථාගතයන් වහන්සේගේ අවබෝධය කෙරෙහි පහදින්න නම් තථාගතයන් වහන්සේගේ අවබෝධය කුමක්ද කියලා දැනගෙන ඉන්න ඕනේ. එතන තථාගතයන් වහන්සේගේ අවබෝධය මෙයයි කියලා කවුරු හරි කෙනෙක් කියා දුන්නොත් ඒ කල්යාණ මිත්‍රයා. එතන කල්යාණ මිත්‍රයා හඳුනා ගන්න තියෙන්නේ මේ විදිහටයි. මොකද ලෝකේ කල්යාණ මිත්‍රි හඳුනා ගන්නවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. මොකද ලෝකේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ මිනිස්යන්ගේ ස්වභාවය කොමක්ද? ඒක තැනක කියනවා මේ අර පෙස්ස කියලා මේ ඇතුම් පුහුණු කරන මිනිස්සේ බුදුරජාන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා භාග්‍යතුන් වහන්සේ මේ සත්තු නම් හරිය ලේසි කියන පුහුණු කරන්න. අස්පයෝ එහෙම ගේනවා කියන පුහුණු කරන් බාර දෙනවා කියන අස්පයෝ බාර දුන්නට පස්සේ පුහුණු කරගෙන යනකොට යස්යාගේ අය අස්පයා තමන්ගේ අඩුපාඩු ප්‍රකට කරනවා කියන භාග්‍යතුන් වහන්සේ මම මගදිම යා පුහුණු කළා කියනවා. මිනිස්සු එහෙම නැහැ කියන මේ ළඟ ඉන්නවා. මේ hina වේගෙන ඉන්නවා කියනවා. මේ දෙකට නැවිලා කතා කරනවා කියනවා යනකම් ඉඳලා දෙන්නම් ඔබට කියලා හිතන්නේ කියනවා. වහගෙන කියන හැඟින් ඉන්නේ. බුදුරජාන් වහන්සේ වදාලා මේ යාඥා පේස පේස හරියට හරිය ඔහි කියපු එක මේක නම් හරි කියනවා. සත්තුන්ගේ ස්වභාවය ප්‍රකටයි කියනවා. මිනිස්සුන්ගේ ස්වභාවය අප්‍රකටයි කියනවා. ඒ නිසා මේ කල්යාණ මිත්‍රයාව අඳුනා ගන්නවා සොයා ගන්නවා කියන එක හරිම අමාරු. ඒකට එකම විදිය තමයි බුද්ධ වචනේම නිවැරදි විදියට අහන්න ලැබීම. මොකද හේතුව මේ කල්යාණ මිත්‍රයා හඳුනා ගන්න තියෙන ඊළඟ ලකුණ කල්යාණ මිත්‍රයා පුද්ගලෙක්ව සමාදම් කළ යුත්තේ ධර්මයේ කෙරෙහි මිසක් තමා කෙරෙහි නෙවෙයි. මමයි ඔහෙට ධර්මයේ කිව්වේ ඒ නිසා මම ළඟම ඉන්න ඔහෙ. එහෙම කිව්වොත් දැන් ඔහෙ කාගේ පැත්තද ගන්න මේ වෙලාවේ ඔහෙ මගේ පැත්ත ගන්න නැද්ද? ඒ මොකද්ද? ඒ තමාව රක ගන්න ඊදඟලන්නේ. ධර්මයේ කීම කියන්නේ එහෙම එකක් නෙමෙයි. ධර්මයේ තුල බුදුරජාණන් වහන්සේව හඳුන්වා දීම මේ තමයි අපි සරණ යා යුතු ශාස්ත්‍රුන් වහන්සේ. මේ තමයි ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මය. මේ තමයි ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රාවක පිරිස කියලා මේ තිසරණය තෙරුවන් හඳුන්වා දීම තමයි කල්යාණ මිත්‍රයා විසින් කළ යුත්තේ. ඒ කල්යාණ මිත්‍රයා ඒ කාරණේ කරද්දී පුද්ගලයා ඇලෙන්න ඕනේ කුමකටද? තිසරණයට, තෙරුවන්ට. එතකොට මම ඔබට මතක ඇති කියලා තියෙනවා ලෝකෙ අපි පහ දෙන්න ඕනේ කෙනෙක් ගැන. ඒ කෙනා කවුද? බුදුරජාණන් වහන්සේ. ලෝකෙ පහ දෙන්න ඕනේ අපි දෙයක් ගැන. ඒ දෙය කුමක්ද? බුදුරජාණන් වහන්සේ වදාළ චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත ධර්මය. ඊළඟට ලෝකෙ අපි පහ දෙන්න ඕනේ පිරිසක් ගැන. කවුද ඒ පිරිස? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝය. මේක පටලව ගන්න හොඳ නැහැ. අදර් කෙනෙක් ගැන අපි පහදිනවා ඒ බුදුරජාණන් වහන්සේ. ධර්මයක් ගැන පහදිනවා ඒ බුදුන් වදාළ ධර්මය. ශ්‍රාවක සංඝයා ගැන පහදින ඒ බුදුරජුන්ගේ ශ්‍රාවක සංඝ පිරිස. එතකොට මේ විදිහට පැහැදීම ඇති වෙන්නේ ඒ බුද්ධ දේශනා හොඳට ඇහුවොත්. දැන් අපි ගත්තොත් අද මේ බුදුරජාණන් වහන්සේ වදාළ ඥානපස්සනා සූත්‍රය මේක හරි ගැඹුරු සූත්‍රයක්. ඉතින් මේ මම එක ඉක්මනට කියාගෙන ගියේ මේ කියාගන්න බැරි වෙයි කියලා හිතලා ඒ දේශන එක එක කාරණාවක් ගැන අපි හොඳට මෙනෙහි කරලා බැලුවොත් ඒ වේ ඔක්කොම තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ගැඹිර වූ දේශනාවයි. එතකොට මේ බුද්ධ දේශ තේරුම් ගැනීමේදී මේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයමයි අපි තේරුම් ගන්න ඕනේ, පහදින්න ඕනේ, කියන්න ඕනේ. එහෙම නැතුව දැන් ඔයා මේ විදිහට බලන්න මට මේ විදිහට අවබෝධ වෙනවා, යටත් ඔය විදිහට අවබෝධය කියලා අපි කිව්වොත් එහේ මේ කාගේ එකක්ද? ඒක තමන්ගේ එකක් නෙයි. ඒතර ඒක බුදු කෙනෙකුගේ එකක් වෙන්නේ නැහැ නේ. තිරස බුදුරජුන්ගේ ධර්මයමයි අපි හිත පහදවා ගන්න ඕනේ. බුදුරජුන්ගේ ධර්මයේ ඉලක්කේ මේ අවබෝධ කළ යුතු දුක අවබෝධ කිරීම, ප්‍රහාණය කළ යුතු දුක් සමුදය, ඒ කියන්නේ දුක හටගන්න හේතු වෙච්ච කරුණු ප්‍රහාණය කිරීම, ඒ වගේම දුක නිරුද්ධ වීම, ඔව් අධ්‍යක්ීම, දුක නිරුද්ධ වෙනා මාර්ගයේ ප්‍රගුණ කිරීම. ඉතින් මේ දැන් අපි කවුරුත් දුක් නැති ජීවිතයකට කැමති නේ. අපි දන්න කාලේ ඉඳලා පතන්නේ දුකින් මිදිච්ච ජීවිතයක්. නමුත් අපිට නැත්තෙත් ඒකමයි. ඉතින් ඒ නිසා අපි ආවෝද කරගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ ද්‍යාකාරයකින් මෙනෙහි කරන ද්විතානුපස්සන ධර්මදේශනාව අපි අහලා අපටද මේ ධර්ම මෙනෙහි කිරීමෙන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. සාදු.